2015 වසරේ 10 මාසයේ 4 වෙනිදා භාවනා වැඩසටහන යෝ ධම්මං පස්සතේ සෝ මං පස්සතේ ඔබ ධර්මයේ දකින්න එවිට ඔබ මා දකින්නවා ධර්මයේ දකින්නවා කියන්නේ කුමක්ද හොඳයි කියන්න බලන්න කල්පනා කරන ධර්මයේ දකින්නවා කියන්නේ පොට්ටික දකින්න එකද ගාථා ටික දකින්න එකද බුදුහාමුදුරු දකින්න එක එතකොට බුදුහාමුදුරු දකින්න නම් ධර්මයේ ඉස්සල්ලම දකින්න ඕනේ එතකොට බුදුහාමුදුරු දකින්නෙත් කොහොමද අපි ධර්මයේ දකින්නෙත් කොහොමද සාමාන්‍ය දැකීම අපි මෙහෙම අහන්නම් කෝප බුදුහාමුදුරු දැකලා තියෙනවද ධර්මයේ දැකලා තියෙනවද නේ වෙනගිය යුතු ප්‍රශ්නයක් තමයි අපි බුදුන් දැකලා තියෙනවද අපි ධර්මයේ දැකලා තියෙනවද බුදුන් දැකලා තියෙනවනම් ඒ ධර්මයමයි ධර්මයේ දැකලා තියෙනවනම් ඒ බුදුහාමුදුරන් වහන්සේම තමයි එහෙමනම් අපි බුදුන් දකින්නවා කියන්නේ කුමක්ද ධර්මයේ දකින්නවා කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න පුළුවන් එක කාරණයක් පැහැදිලි කරගන්න තැන ධර්මයේ දකින්න ඕන යෝ ධම්මං පස්සති මොනවද ධර්මයේ දකින්න තියෙන්නේ හෝ යම් ධහමක් යම් නිවනක් මේ සියලු ගාථාවලින් සූත්‍රවලින් මේ දේශනාවන් වලින් කියවෙන ඒ දේ අපි දකින්න ඕන ගොඩාක් ගැඹුරු වචන වලින් අපි ඉගෙන ගන්න දේවල් ඒ වචන වශයෙන් විතරක් දැනගෙන මදි ඒ වචන වල තියෙන අරුත් දැනගන්න ඕන උදාහරණයක් වශයෙන් අපි ගමු එක වචනයක් දිත්තේ දිත්තමත්තං භවිස්සති දුතුදේ දුතුපමණයි අපි ඕක ඉගෙනගෙන ඉන්නව සරල ආකාරයකට නමුත් ඕක තාම ගැඹුරු කාරණයක් රහතන් වහන්සේගේ විශේෂයක් ඊළඟට තව කාරණයක් අපි ගමු සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍ය කොට දකින්න යදා පඤ්ඤාය පස්සති නොනි ප්‍රඥාවෙන් දකින්න කියලා කියන ඉතින් ඒක අපි දකින්න ඕන ඒක තමයි ධර්මයේ දකින්නවා කියන්නේ. අපි වාචික වශයෙන් එක ඉගෙනගෙන තියෙනවා පමණයි මේක දැක්කේ නැහැ. අන්නේ දැක්කේ නැතිව සිටින කෙනෙකුට තමයි මතක් කරන්නේ මොකද්ද? යෝ ධම්මපස්සතේ ඔබ ධර්මයේ දකින්න. දැන් ඉතින් අපි ධර්මයේ දකින්නේ ධර්මයේ කියවනවා. ධර්මයේ අසනවා. හැබැයි ඔය ධර්මයේ කියවනවා කියන එක තුලවත් ධර්මයේ අසනවා කියන එක තුලවත් ධර්මයේ දැකීම නැහැ. හැබැයි මේ දෙක සිද්ධ වෙන්න ඕන. ඒ ඇසීමෙන් සහ කියවීමෙන් පසුව තව කාරණයක් අපිට තියෙනව කරන්න. මොකද්ද? ධර්මය දකින්න ඕන. මොකද්ද මේ ධර්මයේ ධර්මය කියලා කියන්නේ? මොකද්ද මේක කොහොමද මේක දකින්නේ? දැන් අපිට යමක් දකින්න මෙහෙමත් කියන්න පුළුවන්. දැන් ඔබේ සිහියෙන් අපිට කියන්න පුළුවන් මොනවා හරි දෙයක් දකින්න කියලා. දැන් පොල් ගහක් දකින්න. දැන් පොල් ගහක් පේනවනේ. පොල් ගහක් පේනවා. පොල් ගහේ ස්වරූපය පේනවා. කොයි වර්ගයේ දසද්ද කියන එක පිළිබඳව දැන් සියලුම රූප ඡායා මාත්‍ර පහළ වෙලා තියෙනවා. එවිට ඒක කොහාටද අපිට ඒකට තේරෙන්නේ? කොතෙන්ද තේරෙන්නේ? ඒක අපේ මොළේට. එහෙම නැත්නම් එතෙන්ද කියනවා අපි ප්‍රඥාව, ලෞකික ඥානය තමයි ඒතර තියෙනවා. අඥා කියන ස්වභාවය, ප්‍රඥා කියන ස්වභාවය තියෙනවා. ධර්මයේ දකිද්දි ප්‍රඥාව ඉතුරු වේද? වෙනතුරු වැදගත්ම කාරණයක්, ධර්මයේ දකිද්දි ප්‍රඥාව ඉතුරු වන්නේ නැත. ධර්මයේ දකින විට ප්‍රඥාව විමුක්ති වෙනවා. විමුක්ති පඤ්ඤා කියලා අපි කියනවා. ප්‍රඥාව විමුක්ති වෙනවා. ඊළඟට අපි සිතෙන් සංවේදී කරගන්න පුළුවන් අපිට කුමක්ද? ආමරදේව මහත්තයාගේ ප්‍රසංගය. දැන් ඉතින් ඒ ගීතේ රසය, වින්දනය ගොඩක් වෙලාවට යන්නේ ඒකේ ආමරදේව මහත්තයාගේ ප්‍රසංගයක බලන්න දේවල් නැහැ. තේරෙන්නේ මොනවද? අහගෙන ඉන්න සමහර ගොඩාක් අය ඇස් දෙක පියාගෙන හොඳින් ඒ රසය විඳින එකනේ කරන්නේ නේද? එහෙමනම් දැන් අපිට වින්දනාත්මක ස්වරූපයෙන් හඳුනා ගන්නා වූ තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අපි ඔන්න වින්දනය මුල් කරගෙන රස විඳිනවා. මනසේ මනෝභාවය පුරවගෙන තියෙනවා. යම් චේතනා කර්මයක් ලක්ෂණයක් රසඥතාවයක් කියනවා. එතකොට ධර්මය තමන්ගේ සිතට සිතින් දකින මොහොතේදී සිතෙත් මුකුත් නැහැ. එතකොට චේතෝ විමුක්ති වෙනවා සිත. චේතනා කර්මයක් නිසානේ රසඥතාවයක් ඇති වෙන්නේ නේද? වින්දනයක් ඇති වෙන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා වින්දනයක් හටගන්නේ චේතනා කර්ම කියන එක ඇතුල් වීම නිසා. එහෙමනම් සිතත් විමුක්තිගත වෙනවා ධර්මයේ දකින්න විට. ඇයි සිත විමුක්ති වෙන්නේ? ඇයි තමන්ගේ ප්‍රඥාව විමුක්තිගත වෙන්නේ? ධර්මය සියල්ලගේම නිදහස් වූ දෙයක් නිසා. මොකද පොල් ගහක් මතක් කළාම පොල් ගහක තියෙන මොනවද? රූපයක් තියෙනවා, හැඩයක් තියෙනවා, අගයක් තියෙනවා, වර්ණයක් තියෙනවා, ස්වරූපයක් ආදී කොට ඇති වින්දනයන් මතකයන් ලබා ගන්නට හැකියාව තියෙනවා. නමුත් අපි පින්නතුන් දන්නවා හොඳම හොඳටම මේ කාරණේ. නමුත් අපි කතා කරනවා මොකද්ද? නිවනේ හැඩයක් නෑ, වර්ණයක් නෑ, ස්වරූපයක් නෑ. ඒක මිල කරන්න, අගය කරන්න, වටිනාකමක් දෙන්න පුළුවන්කමක් නෑ. විඳින්න බෑ. හොඳ දෙයක් කියන්නත් බෑ, නරක දෙයක් කියන්නත් බෑ, මධ්‍යස්ථ දෙයක් කියන්නත් බෑ නිවන කියලා. සබ්බ සංඛාර සමතෝ. එහෙමනම් ධර්මයේ දකින විට අපගේ ඥානය නිදහස් වෙලා, විමුක්තිගත වෙලා, පඤ්ඤා විමුක්ති. ඈ සිතත් විමුක්තිගත වෙලා චේතෝ විමුක්ති. හැදෙන්නේ එහෙමනම් යෝ ධම්මං පස්සතේ. කුමක් දැසද බලන්න ඕන? ධර්මයේ දැස. ධර්මයේ ස්වરૂපය අඳුන ගන්න ඕන. ධර්මයේ ස්වરૂපය අඳුනගෙන ධර්මයේ දැස ධර්මානුකූලව බලන්න ඕන. දැන් ධර්මානුකූලව බැලුවේ නැතුණු ධර්මයේ දැස ධර්මයේ පේන්නේ නැහැ. වෙන විදියකට තමයි ධර්මයේ පේන්නේ. ඒක පැහැදිලිද? දැන් සමහර බොහෝ හොඳ වෙයි මේ ධර්මය අහනෝ අහලා තේරුම් අරගෙන ඉන්නවා. ධර්මයේ කියන එක දිහා බලනවා. හැබැයි ධර්මානුකූලව නෙමෙයි. තේරුණානේ? ධර්මානුකූලව බැලුවොත් විතරයි ඒක අපිට පේන්න පටන් ගන්නෙ. ඒක අගේ පේන්න පටන් ගන්නෙ ඒ අනුකූලව බැලුවොත් විතරයි. අනුගතව බැලුවොත් පමණයි අපිට මේ தത്വෙට පත් වෙන්න හැකියාව තියෙන්නේ. එහෙම නැතිව අපිට පුළුවන් කමක් නැහැ අර ධර්මයේ අපිට දැක ගන්න හැකියාවක් නැහැ. එහි සුවය විඳින්න හැකියාවක් නැහැ. ධර්මයේ දකින තැන තියෙන විදර්ශනා ධූරයේ දෙන කාලය තුල එයාගේ ජීවිතය පැවැත්වෙන්නේ ධර්මය දකින්න තැන. ඒ ආකාරයෙන් ධර්මයේ දකිමින් යන ඒ තැනත්තා තැනත්තේ යම් දවසක ධර්මයේ ජීවිතය කරගන්නවා. ධර්මයේ ජීවිතය කරගත්තාම මොකද වෙන්නේ? ධර්මයේ ජීවිතය කරගත්තාම ධම්ම ජීවිනෝ කියන අවස්ථාවට පත් වෙනකොට ජීවිතය හා ධර්මය කියලා දෙකක් නෑ කියන තැනට යනවා. එතකොට ජීවිතය කියන්නේ ධර්මය, ධර්මය කියන්නේ ජීවිතය. ඒකනේ බුදුහාමුදුරුවන්ට පෙන්නලා නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මය, ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙම නේද? ඇත්ත කාරණේ. ඒක ඒ නිසා නේද කාටද කියන්නේ මේක? ආ වක්කලි හාමුදුරන්ට. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා කියන්නේ ඒ නිසායි. ඒ නිසා කවුරු හරි විරුද්ධ වෙන්න පුළුවන් මේ හාමුදුරුව මේක විකෘති කරනවා කියලා. නමුත් හැමෝම ඒක තේරුම් කරගන්න ඕන. බාහිරින් අපි බුද්ධං ධම්මං සංඝං කියලා වඳින්න ඕන, කතා කරන්න ඕන. පරමාර්ථයට එනකොට බුදුහාමුදුරුවෝ මේ දේවල් නිවැරදිව පැහැදිලි කරලා දීලා තියෙනවා. එක තැනකට එකතු වෙනවා මේවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගංගා කීයක් මහා සාගරයට ගලා බසිනවද? ලක්ෂ ගානක් නේ. ලක්ෂ ගාන ගංගාවල් ගලාගෙන බසින කුඩා ඇළදොළ ගංගාවල් ඕ ගලාගෙන බසින මේ සියලුම රටවල් වලින්. ඒ සාගරයට අහවහම සාගරය. ඒ වගේ තමයි මොන ධර්ම කරුණක් තිබුණත් පින්නතුනේ මේ හැම ධර්ම කරුණක්ම අවසන් වෙන්නේ නිවන කියන ධර්මයේ නිර්වාණ රසයෙන් අතර වෙන්නේ. එහෙමනම් අපි බුද්ධ ධම්ම සංඝ වේවා ඔය ඕනෑම ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයක් වේවා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වේවා ඒ සියලුම කරුණු කාරණා අවසානයේ ඒකීය ධර්මයක් හැටියට තමයි අතර වෙන්නේ නිවීම කියන තැන. ඒ නිවීම කියන ගුණයට තමයි ධම්ම කියලා කියන්නේ, සද්ධර්මය. ඉතින් ධර්මය ජීවිතය කරගන්න. ධර්මයේ පොතේ තියෙන දෙයක් නැතුව ධර්මය ජීවිතය කරගන්න. ධර්මයේ දැනුමේ මතකයේ තියෙන දෙයක් නැතුව ධර්මය ජීවිතය කරගන්න. එකයි වැදගත්. දැන් අපි හිතමුකෝ ක්‍රිකට් පුහුණු කරුවෙක්ගේ, එයාගේ ක්‍රිකට් පිළිබඳව ඥානෙ තියෙන්නේ දැනුමේ. නමුත් ක්‍රිකට් ගහන්න බෑ, ලොකු බඩු ගෙඩියක් තියෙනවා, වයසත් එච්චර හරිය නෑ. හැබැයි එහෙම ක්‍රිකට් ගහන්න බෑ එයාට. හැබැයි අපි ඒක ජීවනය කරගන්න පුළුවන් පුජ්‍යලෙක් ශක්තිමත් කෙනෙක් ගන්නවා. අරගෙන එයාට මොකද කරන්නේ? අර දැනුමට සාපේක්ෂිතව පුරුදු කරනවා. පුරුදු වුණාම එයා ක්‍රිකට් අරයාගේ ඔළුවේ තියෙන නිර්මාණය මෙයාගේ තුල නිර්මාණය කරනවා. නිර්මාණය කළාම එයා ක්‍රිකට් ගහන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි දැනුමින් ඉන්න කෙනා අර පුහුණු කරුවෙක් වාගේ, අර පුහුණු වෙන කෙනා නියම ක්‍රීඩකයා වාගේ. යාළඟ දැනුමයි ඒ ක්‍රීඩා කුසලතාවේ දෙකම තියෙන. පුහුණු කරුවා ළඟ දැනුම පමණයි තියෙන්නේ, ක්‍රීඩා කුසලතාවේ නැති වෙන්නත් පුළුවන්. අර පුහුණුව ලබන කෙනා තරමටම දක්ෂතාවය නැති වෙන්නත් පුළුවන් සමහර විට. ඒක එහෙම තමයි. දැන් මීටර් 100 දුවලා තරගයේ ඔලිම්පික් පදක්කම ගන්න ඒ ක්‍රීඩිකාවගේ හෝ ක්‍රීඩකයාගේ මේ පුහුණු කරුවාට ඒ වගේ මීටර් 100 දුවන්න පුළුවන්ද? පුහුණු කරුවාට දුවන්න බෑ. පුහුණු කරුවාට සමහර ලාද හැරමිටියෙන් එන කෙනෙක් වෙන්නත් පුළුවන් පුහුණු කරුවා. ආන්න ඒ වගේ තමයි. ඒ නිසා ඔබේ දැනුම කියන්නේ හැරමිටියෙන් එන පුහුණු කරුවෙක් වෙන්න පුළුවන්. ඒ දැනුම සහ පුහුණුව දෙකම එකට එක්කල තැන අර ක්‍රීඩකයා වගේ වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ දැනුමයි ධර්මයේ ප්‍රායෝගිකත්වයයි කියන්නේ එකක් බවට පත් වෙන. ඒ කියන්නේ ඔබ පුහුණු කරුවෙක් පමණක් නොවි ක්‍රීඩකයෙක් බවට පත් වෙන්න ඕන. අන්න එතනයි ධර්මයේ ජීවිතය කරගත්තා. ඒ ක්‍රීඩාව තමන්ගේ ජීවිතය කරගත්තා. ධර්මයන් ජීවිතය කරගත්තා. ධර්මයේ ජීවිතය කරගත්තාම තියෙන සහනය, ධර්මයේ ජීවිතය කරගත්තාම තියෙන වැදගත්කම කල්පනා කරලා බලන්න ඕන. මනෝ කියන ස්වභාවයක්නේ අපි සියලු දෙනාම ළඟ තබාගෙන ඉන්නේ. මනෝ මොනවාද? ටිකක් ගැඹුරින් කල්පනා කළාට පස්සේ තමයි තේරෙන්නේ මේ දුක් විඳිනවා නම් දුක් විඳින ඕනම දෙයක් මනෝභාවයක්, මනෝ ලක්ෂණයක් නිසා තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියලා තේරෙනවා. ඒ නිසා තමගේ මනසට නිදහස කියන එක අහිමි වෙනවා මේ මනෝභාවයන් තුළ පැටලෙන්නේ. ඒ සියලුම මනෝභාවයන් පෙන්නුම් කළේ බුදුහාමුදුරෝ හරයක් ලෙස පෙනෙන හරයක් නැති දේවල් හැටියට. හොඳට මේ වචනේ තේරුම් ගන්න, හරයක් ලෙස පෙනෙන හරයක් නැති දේවල් හැටියට. ඒ උපමාවන් වල තියෙන යථාර්ථය අන්න ඒක ගැඹුරින් බලන විට දැන් බලන්න උපමා කරගන්නවා සංඥාව මිරිඟුවක් කියලා. මිරිඟුවේ මොකද්ද? හරයක් ලෙස පේනවා. මොකද්ද? ජලය වාගේ පේනවා. නමුත් ජලය නැහැ. ඊට පස්සේ පෙන පිටු ගත්තහම කන්දක් වාගේ ලොකුවට පේනවා. නමුත් එහි ඇති දෙයක් නැහැ. හරයක් ලෙස ලොකුවට පේනොට ඒක ඇති දෙයක් නෑ. ඊළඟට හරයක් වාගේ ලොකු ගහක් වාගේ අපිට පේනවා කෙසෙල් කඳක්. නමුත් ඇත්ත වශයෙන් මේක පතුරු පතුරු ටික ගලවලා දැම්මහම ඒක අරටුවක්, හරයක්, දිගු කාලයක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් ඒක නෑ. ඒ විදිහටම තමයි බුදුරජාණන් වහන්සේගේ උපමා මේ මනස පිළිබඳව තියෙන ස්වභාවයන් පිළිබඳව ගැන හැර දක්වලා තියෙන්නේ. හරයක් තියෙන දෙයක් හැටියට පෙනුනට හරයක් නැහැ. හරයක් තියෙන දෙයක් හැටියට දැනුනට හරයක් නැහැ. එහෙමනම් අපිට මේ වෙලා තියෙන හරයක් නැති ලෝකය හරයක් වශයෙන් අල්ලනවා. හරයක් නැති ලෝකය හරයක් වශයෙන් අල්ල ගන්නවා. ඉතින් මේ ලෝකේ හරවද්දේ මෙයයි කියලා ඉවර වෙලා නම් කරන්න බෑ කිසිම දෙයක්වත්. කිසි දෙයක් හරයක් නැහැ. දැන් ඔය අපේ භාවනා ඉගෙන ගන්න සාමිනහන්සලාට උගන්වන හාමුදුරුවන් වහන්සේලාට කියන්න තියෙන්නේ ඔබ වහන්සේලා හරයක් නැති ලෝකේ ආයි තව වෙන හරයක් ලබා දෙන්න එපා. ඒ සියල් හරයක් නැති ලෝකයේ හරයක් නැති ලෙසම පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම තේරුම් ගන්න කැමති පින්නතුන් ඒක තේරුම් කරගන්න. ඒ කියන්නේ හරය කියන්නේ මොකන්ද? හරය කියන්නේ ශේෂය. ශේෂය. ඉතුරු ඉතුරු නැතිව අවසන් කරන්න ඕන. ඉතුරු නැතුව අවසන් කරන්න නම් අතීතයේ පමණක් අතහැරලා මදි. ඔබ අනාගතය අත්හරින්නම ඕන. අනාගතය විතරක් අත්හැරලා මදි. ගොඩාක් තැන්වල කියලා දෙන්නේ වර්තමානයේ සිටින්න කියලා. හරිම වැරදි කතාවක් එක. අනවබෝධය කියන කතාවක් එක. ගොඩාක් භාවනා ඉගැන්වීම්වලත් ගොඩාක් අපේ පින්නතුන තිගෙනගෙන තියෙන වර්තමානයේ සංසුන් වෙන්න කියනවා, සංවර වෙන්න කියනවා, වර්තමානයේ සිහිය පිහිටවන්න කියනවා නොයෙකුත් කතා. මොහොතක් සිතා බලන්න, අතීතයක් නොමැති තැන අනාගතයක් නොමැති තැන වර්තමානයක් පිහිටන්නේ නැත. ඔබ තවත් හොඳට තේරුම් කරගන්න බැරි නම් දෙපැත්තේ බිත්ති දෙකක් නැත්තම් අපිට මැදක් මැනගන්න පුළුවන් කමක් නැහැ. දෙපැත්තේ ද්‍රව්‍යමය වස්තුන් දෙකක් තියෙන්න ඕනේ මැදක් අපිට මැනගන්න. එහෙමනම් මැද අල්ල ගන්නවා කියලා කියන්නේ එයා අතීතය අනාගතය අල්ලගත්ත කෙනෙක් අනිවාර්යයෙන්ම වෙනවා. අනාගතය අල්ලගත්ත කියලා කියන්නේ එයා අනිවාර්යයෙන් වර්තමානයේ අතීතය අල්ලගත්ත කෙනෙක් වෙනවා. එයා අතීතය අල්ලගත්ත කියන්නේ එයා ඒකාන්තයෙන් වර්තමානයේ අනාගතය අල්ලගත්ත කෙනෙක් වෙනවා. මේකෙන් ලිහෙන්න හම්බෙන්නේ. මේකෙන් ලිහෙන්න නම් අපි අතීතය අත්හරින්න ඕන, අතීතයේ සේම අනාගතය අත්හරින්න ඕන, අනාගතයේ සේම වර්තමානයේ අත්හරින්න ඕන. අන්නේ තුන් කාලයේ අතහැරියාම තමයි වෙන තුනේ අකාලික ධර්මයේ පවතින්නේ. තුන් කාලයේ අතහැරියාම අකාලික ධර්මයේ පවතින්නේ. කාලය තියෙනකන් කවමදාකවත් ධර්මය මුණ ගැහෙන්නේ නැත. මේ අකාලික ධර්මය තමන්ගේ බුද්ධියට ග්‍රහණය කරන්න බෑ, අල්ලගන්න බෑ. තමන්ගේ බුද්ධිය මේ කාලය තුල පවත්වන්නේ නැතිව ඒ අකාලික ධර්මයට පිවිසෙන්නට තමන් විවෘත කෙනෙක් බවට පත් වෙනවා. අපිට රඳව ගන්න අවශ්‍ය කරන්නේ මොනවද? මතක තබා ගන්න තියා ගන්න වෙන්නේ මොනවද? පුජ්‍යල සංකල්පය තමයි මතක තියා ගන්න වෙන්නේ. පුජ්‍යල දෘෂ්ටිය තමයි මතක තියා ගන්න සිද්ධ වෙන්නේ. පුජ්‍යලත්වයකින් තොරව පවතින කිසි දෙයක් ඔබේ අධ්‍යාත්මය තුළ ඔබට බාරක් නෙවෙයි. පුජ්‍යලත්වය මුල් කරලා පුජ්‍යලත්වය පදරම් කරගෙන යම් දෙයක් ඔබ තුල රඳවගෙන ඉන්නවා නම් ඒක තමයි ඔබට බරක් හැටියට, වේදනාවක් හැටියට පත් වෙන්නේ. පුජ්‍යලේ හැටියට නොසිටින්න ඒකට හේතුව පුජ්‍යලේ මෙතන නැති නිසා. නැති වෙන්නේ කොහොමද මේ ඉන්නේ? ඔව්. හරයක් නැති දේ හරයක් ලෙස පෙනීම පමණයි. ජලය වගේ අර පේන්නේ ජලය නැත. අර මහ කන්දක් වගේ පෙනගොඩ පේන්නේ පෙනගොඩේ ගන්න පුළුවන් හරයක් නැත. අර කෙසෙල් කන්දක් වගේ පේන්නේ කෙසෙල් කඳේ ගන්නට හරයක් නැත. එහෙමනම් ඔබත් පෙන ගොඩක්, ඔබත් මිරිඟුව, ඔබත් කෙසෙල් කඳ. එතන තමයි සියලු ප්‍රශ්න උත්තර දෙන්නේ. පුජ්‍යලත්වයට තදින් බැඳීම, පුජ්‍යලත්වයේ තුලින් ආගමික සංකල්ප, ජාතික සංකල්ප වලට බැඳීමෙන් මිනිසයා, සංස්කෘතික සංකල්ප වලට බැඳීමෙන් මිනිසයා අතිශයින්ම වේගකාරී සහ අසහනකාරී මිනිසෙක් බවට පත් වෙනවා. මේ මමේ කියලා මට දැනෙනවනේ. ඔව්, මිරිඟුව හොඳට පරීක්ෂා කරලා බලන්න, තේරුම් ගන්න. මිරිඟුව තේරුම් ගන්නකම් අපිට ඒක ඒ රැවටීමෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. බොහෝ දෙනා සිතනවා මේ නැති කරගන්න කියන්නේ සිතුවිලි කියලා. නෑ, සිතුවිලි නෙමෙයි නැති කරන්න කියන්නේ, චේතනා නැති කරන්න කියනවා. හිතනවා සිතේ ක්‍රියාවලිය නතර කරගන්න කියන්නේ, මොකුත් නොකර ඉන්නයි මේ කියන්නේ, ඔහෙ බලාගෙන ඉන්නයි මේ කියන්නේ කියලා හිතනවා. ඒ අය හිතන දේවල් මේ කියයි, පැහැදිලි කරේ, කල්පනා කරනවා. ඒ එකක්වත් නෙමෙයි. නෙවැරදි දැකීමයි අපි ළඟ ඇති කරගන්න ඕන. මොකද්ද නෙවැරදි දැකීම කියන්නේ? මම ඒක සරලව පින්නතුන්ව පැහැදිලි කරලා දෙන්නම්. ධර්මානුකූලව දැකීම. අපි යම් භාණ්ඩයක්, වස්තුවක්, එහෙම නැත්නම් පුජ්‍යලයක්, මේකට උදාහරණයට ගන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ අපි මේ දේවල් ඒ විදියට දකින්නේ නැහැ, ඒ ස්වභාවයෙන් දකින්නේ නැහැ. ඒ ස්වභාවයෙන් දකින්නේ නැහැ. අපි දකින්නේ අපේ මනෝභාවයෙන් දකින්නේ. ස්වභාවයෙන් දකින්නේ, මනෝභාවයකින් දකින්නේ. මේ දකින්න ක්‍රමය බලන්න. දැන් අපි ජීවිතේ සියලුම දෙනා ඔන්න බලන්න, බලන විදිය. එක කාන්තාවක් දිහා බලනවා මවක් විදියට. එයත් කාන්තාව. තව කාන්තාවක් දිහා බලනවා යෙහෙළියක් විදියට. එයත් කාන්තාව. තව කාන්තාවක් දෙස බලනවා සහෝදරියක් ලෙස. එයත් කාන්තාව. තවත් කාන්තාවක් දිහා බලනවා හතුරු කෙනෙක් හැටියට. එයත් කාන්තාව. සතුරු කෙනෙක් හැටියට. තව කෙනෙක් දිහා බලනවා පිරිමි පාර්ශවයේ භාර්යාවක් හැටියට. නේද? ආදි වශයෙන් අනේකාකාරයෙන් ස්වરૂපයකින් බලනවා. එයින් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? වෙනතුනේ. මනෝභාවයකින් බලනවා කියන කාරණය. මනෝභාවයකින් බලනවා කියන කාරණය. දැන් එහෙමනම් දැන් එක කාන්තාවක් එක්කෙනෙකුට එකම කාන්තාවක් කී ආකාරයකට බෙදෙනවද? දරුවන්ට මවක් හැටියට පේනවා, ස්වාමියට භාර්යාව හැටියට පේනවා, සහෝදරයට සහෝදරිය හැටියට පේනවා, ඒකාන්තාවගේ අම්මා තාත්තට තමන්ගේ දියණිය හැටියට පේනවා. දැන් බලන්න ඒකාන්තාව මනෝභාවය කියන්නේ. දැනට අපි කියපු ඒවායි හතරක් පහක් තිබෙන එක කාන්තාව අධ්‍යා මනෝභාවයන් කෝටියකින් බලන්න පුළුවන්. දැන් ඒක තේරෙනවද? ඈ? එතකොට එක පිරිමියෙක් දිහා මනෝභාවයන්ගෙන් කෝටියකින් බලන්න පුළුවන්. දැන් කොතනද වැරද්ද තියෙන්නේ? රූපේද වැරද්ද තියෙන්නේ? රූපේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. රූපේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඒකයි සෝමහ. එහෙමනම් අපේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කම තියෙන්නේ අපි දකින ක්‍රමය යහපත් කරගත්ත තැන. දැන් අපි ගොඩාක් බෞද්ධයන්ට වැරදිච්ච තැනක් තමයි අර චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන බුද්ධ වචනයෙන් එහාට ගිහිල්ලා ඒ චේතනා ස්වરૂපයකින් යමක් හරි වැරද්ද කියන හා දෘශ්‍යමාන ක්‍රමවේදයෙන් එක හොයන ක්‍රමවේදයේ අතර දාලා අපේ අය මේ කෝටියක් දේවල් වැරදි වැරදි වැරදි කියන දෘෂ්ටියටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වැරදි කියලා හිතපු හැම දෙයක්ම වරදක් කියන එක ඉගෙනගත්ත දෙයට අනුව වැඩ කරන්න පටන් ගන්නවා. එහෙමනම් ඒ මනුස්සයා ඒ තුල අසහනයෙන් පෙළෙනවා. ඊළඟට හරි කියලා ගත්ත දේවල් දහසක් තුල හරි හරි කියලා ඒ දේ උගන්වපු හරි සමාජයෙන් අපිට උගන්වපු හරි හරි සමහරලාට ඒක වැරදි වෙන්නත් පුළුවන් සමහරලාට උගන්වපු හරි කියලා ඉගෙනුවොත් එහෙම ඒ දේ වෙනසු කරනවා ඒ කියන්නේ සර්පය මරුවාම දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කිව්වා මේ මිනිස්සු සර්පය මරනවා සත්තු මරුවාම ඒ පින් සිද්ධ වෙනවායි කියලා කිව්වාම ඒ මිනිස්සු සත්තු මරනවා අන්‍යාගමිකය මරුවාම ඔබට ස්වර්ගයේ දොරටු විවර වෙනවායි කියලා කිව්වා මේ මිනිස්සු අන්‍යාගමිකයෝ මරනවා අනිජ්ජාතින් වඳ කරන්න ඕන කියලා කල්පනා කරාම අනේක විද දේවල් කරලා ඔය කොළඹ බාලිකා විද්‍යාල ළඟ තියෙන යම් යම් ආගමිකයන්ගේ හෝටල් වල වඳ පෙති දාලා අර බාලිකාවන්ට කන්න දෙනවා කේක් එහෙම ඒ වයින් වඳ භාවයට පත් වෙනවා සිංහල ජාතිය වඳ භාවයට ඒගොල්ලෝ පත් කරනවා මේ දේවල් කරන්නේ ඔවුන්ගේ මනසට දාන මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ වගේම තමයි අනිකුත් මිත්‍යා දෘෂ්ටික ලක්ෂණ ඒ පරම මිත්‍යා දෘෂ්ටිය බෞද්ධයන්ට නැහැ බෞද්ධයන්ට පරම මිත්‍යා දෘෂ්ටිය නැති වුණාට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා අර පරම අන්තවාදී පාපිෂ්ඨ දස අකුසල් සිද්ධ කරන මහා පරම මිත්‍යා දෘෂ්ටිය නැහැ ඒ වයින් වෙන් වෙලා බෞද්ධකම තුල පිහිටන්නේ ඒ වුණාට නිවන් දකින්නට බැරි මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නේද ඒක නැති කර ගන්න ඕන ඒකත් නැති දුරු කර ගන්නවා නැති කර ගන්නවා තත්ථාකාරයේ දැකීම ස්වභාවය ඔබ කැඩපතක් වන්න ඔබට රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන නම් මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න ඕන නම් ඔබ මොකද කරන්න ඕන ඔබ කැඩපතක් වන්න එහෙම බැරි නම් මහ පොළොව වාගේ වන්න. එහෙම බැරි නම් සුළඟ වාගේ වන්න. එහෙමත් බැරි නම් ගින්න වාගේ වෙන්න. ගින්න ස්වභාවය මොකද්ද? දාන ඕනම දෙයක් පුළුස්සල දාන. ධර්මඥානයේ ස්වභාවයත් මොකද්ද? වැඩෙන ඕන දෙයක් පිච්චිලා යනවා. ඒ කිසි දෙයක් රැඳෙන්නේ නැහැ. අළු වෙලා යනවා. මහ පොළොව දරා ගනිමින් ඒ කිසි දෙයක් හොඳ නරක වශයෙන් බාර ගන්නෑ. ජලය හොඳ නරක වශයෙන් බාර ගන්නෑ. සුළඟ හොඳ නරක වශයෙන් බාර ගන්නෑ. ස්වභාවය එහෙත් ඔබ මහ පොළොව වගේද ජලය වගේද සුළඟ වගේද ගින්දර වගේද නැහැ මම වගේ මම වගේ ඉතින් අපි අහන්න ඕන බලන්න ඕන මම කියන්නේ කවුද මමෙක් නැහැ කියන එක නෙමේ වැදගත් මමෙක් නැති කරගන්න එකයි වැදගත් මමත්වයේ දුරු කරගන්න එකයි වැදගත් මමෙක් නැහැ කියනවට වැඩිය මමෙක් නැහැ කියන්නේත් මමත්වයේ මමෙක් ඉන්නවා කියන්නේත් මමත්වයේ මමත්වයේ නැති කරගත්ත කෙනාට මමෙක් නැහැ කියන්නත් බෑ මමෙක් ඉන්නවා කියන්නත් බෑ ඒ වචනේ ධර්ම කරුණේ තියෙන යථාර්ථය තේරුම් ගන්නකෝ මමත්වේ නැති කරගත්ත කෙනෙකුට මමෙක් නැහැ කියන්න බෑ මමෙක් ඉන්නවා කියන්න බෑ එයා ඒ පදනම් දෙකින් නෙමෙයි කතා ඇයි එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ සැබවින්ම මමත්වය නැති නිසා එතකොට මමත්වයේ දුරු කරගත්ත කෙනෙක්ගේ දෘෂ්ටිය පදනම න්‍යාය දර්ශනය මමෙක් නැහැ කියන එකද? නෑ. එහෙනම් මමෙක් ඉන්නවා කියන එකද? ඒත් නෑ. මොකද්ද පදනම? පදනමක් නැති එක තමයි පදනම. පදනමක් නැති එක තමයි පදනම. ඒක ලෝකෝත්තර ධමයක්. ලෞකික ලෝකයට ඔය වචනවත් ඔය කාරණාවත් දිරවන්නේත් නැහැ, ගැළපෙන්නේත් නැහැ, තේරෙන්නේත් නැහැ. ඒකනේ ඇත්ත කතාව නේද? පදනමක් නැති එකක් කොහොමද පදනමක් වෙන්නේ? මේ අපි නිදහස් කරන්න උත්සාහ කරන්නේ ඔබේ දෘෂ්ටි, ඔබේ සංකල්ප, ඔබේ වචන, ඔබේ ආත්මය, ඔබේ ජීවිතය නිදහස් කරන්නයි හදන්නේ. අපිට යම් යම් දේවල් එල්ලෙන්න කියලා දෙන දහම් අතරේ ඔබ සන්තෝෂවන්න, ඔබට ලැබිලා තියෙනවා ගැලවෙන දහම, නිදහස් වෙන දහම. අපිට ගොඩාක් වෙයි තියෙන ආගමක නාලිකාවල් අහන්න, ඔබව යම් යම් දේවල් වල එල්ලනවද නැද්ද? එල්ලනවා. මේෙහිදි කිසිම ආගමක දහමක එල්ලන්නේ නැහැ. දැන් මෙතන බෞද්ධයෝත් ඉන්නවා, අබෞද්ධ අයත් ඉන්නවා. ඒකේ වැදගත්කමක් නැහැ. මොකද හේතුව මෙතන එල්ලන්නේ නැහැ. ඒ සියලුම දෙනාගේ තියෙන ආගම් මොනවා හරි තියෙනවා. ওই ලේබල් වස්සෙන් ඔහේ තිබුණා හරිය. ඒ අතන කැමති කැමති විදියට කැමති කැමති ආකාරයේ හැම ආගමකම සත්පුරුෂයෝ ඉන්නවා, හැම ආගමකම අසත්පුරුෂයෝ ඉන්නවා. මේ ලෝකේ හා හොඳ හා නරක මිනිසුන් කොටස් දෙකක් බෙදාගෙන නරක මිනිසුන් වෙන් කරලා හොඳ මිනිසුන් ආශ්‍රය කරන්න, දාර්ශනිකයන් බුද්ධිමතුන් ආශ්‍රය කරන්න වෙන් කර ගන්නවා. එච්චරයි. ඒ නිසා අපි අපේ ආශ්‍රයයට ඉතාම වැදගත්කම තියෙන්නේ හොඳ හා නරක, දුකෙන් හා සතුටෙන් ඉන්න මිනිස්සු කොටස් දෙකක් පමණයි. ධර්මයේ ඥානය තුල වඩාගත් ඕනම කෙනෙකුට ගොඩක් සතුටෙන් ඉන්න පුළුවන්. ගොඩක් සතුටෙන් ඉන්න පුළුවන් ධර්මයේ ගොඩනගාගත් කෙනෙකුට. ධර්මයේ නැත්නම් ලෝකාධිපත්‍ය රජ වුණත් සතුටෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. ධර්මයෙන් පමණයි සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ දහම ඇති කරගන්න සමහර අය උගන්වනවා මේ වැරදි ආභාෂයක් තුලින්. ඒ ඇවිල්ලා තියෙන්නේ මේ අපිට ටික ටික උගන්වනවා මේ දන් දෙන්න ඕන, ඊළඟට සිල් රකින්න ඕන, ඊට පස්සේ මෙහෙම භාවනා ටික කාලයක් කරලා පාරමිතා මෙහෙම පුරන්න ඕන කියලා. ඒ වැරදි කතාවක්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රායෝගික චරිතය තුළ ඒ මොකක්වත්ම නැහැ. අඟුලිමාල හම්බුණාම දන් දෙන්න කිව්වද? ඒ මොකක්වත් නැහැ. එයාට අධ්‍යාත්මික අවබෝධය ලබා දුන්නා. එච්චරයි. දැන් උපතිස්ස කෝලිස්ත ආවම ඕම හරියන්නේ නැහැ. ඉස්සෙල්ලම මේ වතාවත් කරන්න ඕන, ඉස්සෙල්ලම දන් දෙන්න ඕන, මේ පන්සල අතු ගගා ඉන්න ඕන. එහෙම කිව්වද? එහෙම කිව්වේ නැහැ. ඒක ධර්ම කරුණෙන් ධර්ම අවබෝධය ලබා ගන්නවා. ඈ අනිත් මේ පටාචාරාවහම එයාට කිව්වද ආද අවුරුද්ද අසවුරුද්ද සිල් සමාදන් වෙලා ඉන්න හැරෙමේ කියලා? එහෙම කිව්වේ නෑ. මේ ඥානයේ පුබුදවන දහම යට කළ විනාශ කළ වෘත සමාදානයක්. අර Hinduන්ගේ වෘත සමාදානය මේකට අන්තර්ගත වුණා අවාසනාවකට බුද්ධාගම නමින්. ඊට පස්සේ ඒ මිනිස්සුගේ කාලය ගෙවනවා විතරයි, ධනය නාස්ති වෙනවා විතරයි, අධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන්නේ නැහැ. ඒ අධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන්න ඥාන දර්ශනයක්, මේ ඥාන දර්ශනය උපදවා ගන්න ඕනේ. දේශනාව කරන්නේ යම් වෙලාවකද ඒ වෙලාවෙම තමයි භාවනාවත් වෙන්නේ. බුදුහාමුදුරන්ගේ ක්‍රම වේදේ ඒක. භාවනාව යම් වෙලාවකද වෙන්නේ ඒ වෙලාවෙම තමයි ධර්මයේ දකින්නේ. ඇඳෙලිනේ යම් වෙලාවකද කල්යාණ මිත්‍රත්වයේ ලැබෙන්නේ යම් වෙලාවකද සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ යම් වෙලාවකද යෝනිසෝ මනස්කාරයේ දෙන්නේ යම් වෙලාවකද ධම්මානුධම්ම ප්‍රතිපatti වෙන්නේ ඒ සියල්ල එකවර එක මොහොතේ සිදුවන්නේ. අසුවත් ධර්ම මනස්කාරයේ යෙදෙද්දී ධර්මයේ අවබෝධය කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඉලක්කයක් හැටියට තමයි ධර්ම අවබෝධය පෙන්වුම් කළේ. විශිෂ්ට ඉලක්කයක් ගැනීම. අපිට ඉලක්කයක් ගන්න කොහොමද අපි දුන්නකින් හරි විදලා තියනවද? දුන්නකින් හෝ ඉලක්කයකට වෙඩි තැබීමක් හරි කරලා තියනවනම් යාට තේරෙනවා ඉලක්කයක් ගැනීම සඳහා මොන තරම් පරිස්සමක් දරන්න ඕනද කියලා. ඒ පරිස්සමක් දැරීම තුළ තමයි ඉලක්කයක් ලබා ගන්න. ඒ වගේ දෙයක් හැටියට බුදුහාමුදුරුව පෙන්වුම් කරලා තියෙනවා. තාම අසීරු ඉලක්කයක් මේක. කොයි වගේද? අස්ලොන් ගහක් 16ට ගලලා පංගුවක් අරගෙන අමාවක දවසේ විදුලි එළියේ ඒ අස්ලොන් ගහ දෙකට කැඩෙන්න පැලෙන්න මේ දුන්නෙන් විදිනවා. ඒ ඉලක්කය මොන තරම් අසීරු ඉලක්කයක්ද හිතන්නවත් බෑනේ. කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්නේ ඉලක්කය ගන්න ඕන. අස්ලොන් ගහක් 16කට පල්ල දවසක් අරන් එන්නකෝ 16ට පල්ල කෑල්ලක් මෙහෙ. ඔය ඉන්නවනේ මේ අස්වැයක් නැත්තම් ඔය පොණියෙක්ගෙන් හරි ගලව ගන්නකෝ එකක්. 16ට පල්ල කෑල්ලක් අරගෙන එන්න අපි මීටර් 10ක් ඈතින් තියලා දුන්නකොත් අරගෙන ඇවිල්ලා අපි අර අස්ලොන් ගහේ දෙකට පැලෙන්න ඕනේ නිකන් වදින්න තියන්න. ඒකයි අන්නේ ඉලක්කය තමයි ඔබ ගන්න ඕන. ඒ ඉලක්කය ගන්නවත් සමගම ඔබේ මනස පුදුම අවබෝධයකින් පිබිදෙනවා. රෙදි කෑල්ල නම් අතුල්ලනෝ හැමදාම පිරිසිදු වේවා කියලා. හැබැයි රෙදි කෑල්ල පිරිසිදුුනේ නෑ. හැම මිනිස්සෙක්ම මම හරිම සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕන, මම සතුටින් ජීවත් වෙන්න ඕන, මම සාර්ථක මිනිස්සෙක් වෙන්න ඕන කියලා හැමදාම රෙදි කෑල්ල පිරිමදිනවා. රෙදි කෑල්ල පිරිමදිනවා කියන්නේ වැඩ කරනවා, කටයුතු කරනවා, කටයුතු සංවිධානය කරනවා. ඒත් වෙන්නේ මොකද? රෙදි කෑල්ල තව අපිරිසුදු වෙනවා. අර චූලපන්තකට වෙන දේ වෙන්නේ පිරිසිදු වේවා කියලා මදිනවා, පිරිමදිනවා, පිරිමදිනෙහි සිද්ධ වෙන්නේ අපිරිසුදු වෙන එක. ඉතින් ඔබේ සිතට වෙලා තියෙන එක නේද? ඔබ පිරිසුදු කරගන්න, ශ්‍රේෂ්ඨ කරගන්න, ජීෂ්ඨ කරගන්න, විශිෂ්ඨ කරගන්න, උදාරතර කරගන්න උත්සාහ කරගන්න තැනම මොකද වෙන්නේ? අනේ නේ. ඉතින් අපි මේ සමාජය තුළ මොන තරම් ඉහළට ගියත් රජ වුණා, ලෝකාධිපත්‍ය රාජ්‍යයට පත් කරගත්තා බලනකොට අර ශ්‍රේෂ්ඨ වෙන්න උත්සාහ කරන තැනම ඒක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. කිසි වැඩක් සනසිල්ල ජීවත් වෙන්න කැමති අයට මම මේ කතා කරන්නේ. කිසි වැඩක් කරන්න බෑ ලෝකෙම ප්‍රශංසා ලබන. මම මේ කිසි වැඩක් කරන්නේ මේ බණ කියන්නේ ලෝකෙම ප්‍රශංසා ලබන්න නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් අයින් කරලා දාලා තියෙන්නේ. මිනිසුන්ට දහම් පොත්පත් හරි CD හරි මුද්‍රණය කරලා දෙන්නේ ප්‍රශංසා ලබන්න නෙමෙයි. කවදාවත් සැනසෙලි ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ ප්‍රශංසා බලාපොරොත්තුෙන් යමෙක් සිටියොත්. මම ප්‍රශංසා ලබන කෙනෙක් නෙමෙයි, මම ප්‍රශංසා කරන කෙනෙක්. තේරුණාද? ඔබත් සේවන්න උත්සාහ කරන්න. ඔබ ප්‍රශංසා ලබන කෙනෙක් වෙන්න එපා, ප්‍රශංසා කරන කෙනෙක් පමණක් වෙන්න. අර පැත්ත වහලා දාන සම්පූර්ණ ප්‍රශංසා ලබන්න තියෙන දොරටුවක් තියෙනවනේ ඒක වහලා දාන්න. ඒක වහලා දාලා සීල් කරලා තියලා ප්‍රශංසා කරන තමා විසින් ප්‍රශංසා කරන දොරටුව කරන්. දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඒකනේ ලෝකෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෝකයටම මම මේ ධර්මයේ දෙන්නේ කොහොමද කියලා කල්පනා කළා විතරයි. අන්න ප්‍රශංසා කරන කෙනෙක්. ප්‍රශංසා කරනවා කියන්නේ කෙනෙක් වාගේ කරනවා කියන එක නෙමෙයි. එයා ප්‍රශස්ති මට්ටමට ප්‍රබුද්ධ මට්ටමට ගොඩනගනවායි කියන එක ප්‍රශංසා කිරීම තමයි. හැමතිස්සෙම වාචිකව අගය කිරීමක් කිරීමම නෙමෙයි. කෙනෙක් උසස් තලයකට ගෙනල්ලා තබන එක ප්‍රශංසා කිරීම තමයි. දැන් බලන්න ඔබට සැනසෙල්ල ඉන්න බැරිද කියලා. පුළුවන්. අර ප්‍රශංසා ලබන දොරටුව වහලා තියෙන හින්දා ඒ දොරටුවින්මනේ අප්‍රසංසා අප්‍රසාදය අපකීර්තියත් එන්නේ. ඒ දෙන්නටම එන්න හම්බෙන්නේ නැහැ. අපේ මනසේ ස්වභාවයකට විවෘත කළාම ඒ ස්වභාවේ පොසිටිව් නෙගටිව් දෙකම එන්න පටන් ගන්නවා ඒ අදාළ දොරටුවේ. හරියට මේ මහත්යයට මගුල් ගෙදරට ආරාධනා කරාම නෝනක් නොමිලේ යනවා වගේ. නැත්තම් නෝනට ගත කරාම මේ මහත්යත් එනවා වගේ. ඒ වගේම සැපට දොර විවෘත කළාම දුකත් ඒ දොරින්ම එනවා වගේ. දැන් මේක නිවැරදිව ඥානනය කරගන්නවා. දැන් ධර්මයේ දේශනා කරනකොට උන්න සාහිණහන්සේ කියනවා, සාහිණහන්ස අපේ ඔළුව නිදහස් වුණා, ලස්සනටම මේ මගේ ධර්මයට මගේ ඥානය මම ફોકસ කරගත්තා, සෙටල් කරගත්තා කියලා කියනවා. ඒ අපි ධර්මයේ කියද්දී ඔබ තුල ඇති වෙන මේ ඉලක්කය, ඒ ගන්න ඉලක්කය, ඒ ගුණය ඔබ නිවැරදි ලෙස ඥානනය කරගන්න පුළුවන් මට්ටමට ප්‍රඥාවෙන් පූර්ණත්වයට පත් වෙනකොට ඔබට තනියෙන්ම ඔබේ ඥානය වැඩි වීමෙන් අර ධර්මයේ සමාධියට එන්න පුළුවන්කම ලැබෙනවා. එවිට අර බණක් අහනවා වගේම තමන්ගේ නුවණේ අර ධර්මයේ අවදි වෙන විට ඒ සමාධියට, ඒ ගුණයට, ඒ ඥානයට, ඒ දර්ශනයට, ඒ ධර්මකාමී ලක්ෂණයට ඔබේ සිතපත් වෙනවා. ඉතින් පළවෙනි සෝහන් මාර්ගඵලලාභී කෙනාට තියන්නේ සෝහන් මාර්ගඵල සමාධියක් තියෙනවා. සකුදාගාමී කෙනාට සකුදාගාමී මාර්ගඵල සමාධියක් තියෙනවා. අනාගාමී කෙනාට අනාගාමී මාර්ගඵල සමාධියක් තියෙනවා. අරහත් ඵලයටපත් වෙච්ච කෙනාට අරහත් ඵල සමාධියක් තියෙනවා. දැන් සමහර අය මේ සමාජයේ මේ පළවෙනි සෝවාන් මාර්ගඵල ඥානය ලබාගෙන නිකන් දැකීම විතරයි එතන තියෙන්නේ. එයා සකුදාගාමී, අනාගාමී, අරහතුන් වහන්සේගේ පවා දැකීම දකින්නවා. හැබැයි පත් වෙලා නැහැ. උදාහරණයක් වශයෙන් අපි පාර්ලිමේන්තුවට ඇතුල් වෙනවා. පාර්ලිමේන්තුවට මේ චන්දිල්ලල යන්න ඕනේ. අතු ගන්න ගියත් පාර්ලිමේන්තුවේ ඔක්කොම සීට් ටික දකින්නවා. කථානායකගේ පුටුව දකින්නවා. ජනාධිපතිවරයාගේ පුටුව දකින්නවා. අගමැතිවරයාගේ පුටුව දකින්නවා. හැබැයි දැක්කට වාඩි වෙලා නැහැ. ඔන්න අතු ගන්න වෙලාවට වාඩි වෙන්න පුළුවන්. හැබැයි නිලතරතුරක් ඇතුව වාඩි වෙන්න පුළුවන් කමක් නැහැ. මං අහලා තියෙන විදිහට මේ පුටුවේ වාඩි වෙනවලු මේ කතානායකගේ පුටුවේ වතු ගන්න මිනිස්සු නිකන් අතු වතු ගගා ඉන්නකම. නමුත් ඒක නිලතරලයක් ඇතුව වාඩි වෙලා නැහැ. අන්න ඒ වගේ ධර්මයේ අපි දැක්ක පමණින් අපි හිතන්න හොඳ නැහැ මම දැන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්නේ කියලා. නේද? මාත්‍ය කොහෙද ගියේ කියවා. ආ මාත්‍ය පාර්ලිමේන්තු ගියානේ. ම ඇත්තට ඡන්ද ඉල්ලලා දින්නද? නෑ නෑ අතු ගන්නවා ඒකේ. නේද? ඒව නැත්තම් කියන්න පුළුවන් මාත්‍ය පාර්ලිමේන්තුවනි වැඩ කරන්නේ නෑ. මන්ත්‍රීතුමා කොයි බලන්නද? නෑ අනේ කිචන් එකේ වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ ධර්මයේ ඇතුල් වෙලා මේ පොඩ්ඩක් දැකලා රහත් වෙලයි කියලා කියාගන්න පිරිසක් ඉන්නවා කියලා අපිට තේන තේන අහන්න තේන ඒ රැවටීමක්. තන අවබෝධයක් පසු කාලේන යම් ප්‍රමාණයක ධර්මයක් දැකව බවක් පේනවා. ඒ වුණාට ඒක තුල තියෙන රැවටිීමක් ඇතෝ මුලාවක්. ඒ මුලාවෙන් ඇතුන ඉදහස් වෙන්නත් ඕන. එහෙම නැත්නම් ඒ ඇත්තන්ට මේක පරිබෝධයේ කිරස පවතින. මොකද නිර්වාණ ධර්මයේ වැරදි විදියට ගත්තොත් ඒකෙත් උමුතු භාවයට පත් වෙනවා අනිවාර්යයෙන්. මොකද හේතුව ඉන්ද්‍රිය ගෝචර ශක්තියකට එකතු කරන්න බෑ. ඉන්ද්‍රියන් තුල වඩන්න පුළුවන් ගුණයක් නෙමෙයි, ඉන්ද්‍රියන් නිවාලූ ගුණයක්. ඉතින් ඉන්ද්‍රිය බුද්ධිය කියලා කියන්නේ හරීම ස්වල්ප වූ අල්ප වූ බුද්ධියක්. දැන් මේ අපි ඇහැ කියලා කියන්නේ හරි අල්ප ඥා දර්ශනයක් තියෙන්නේ. අර ඇසේ මෙගාපික්සල් ගානක් මනලා දාලා තියෙන්නේ මෙච්චරයි දකින්න පුළුවන් කියලා. මෙච්චර දහරිතාවක ෆොටෝ එකක් විතරයි මේ ඇහෙන් ගන්න පුළුවන්. ඊට වඩා ප්‍රබල කැමරා ලෝකයේ සවි මේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඇහැට වඩා ප්‍රබලයි. දැන් අපිට ඇහෙන් දකින්න බෑනේ මේ අනන්ත විශ්වයේ තියෙන අනිත් මේ තාරකා නේද? නමුත් කාචයකින් කැමරාවකින් තමයි, කැමරාව කරා තමයි අපි ඒක ටීවී තිරයකින් දකින්නේ. එනං ඇසට වඩා ප්‍රබුද්ධ ප්‍රබල දූරදර්ශන හදලා තියෙනවා. එහෙනම් ඇයි අපේ මොලේ මේ දන්න ටික ලෝකයයි කියලා ඒ ග්‍රහණය කරන්නේ? දන්න ටික ලෝකයයි කියලා ග්‍රහණය කරන්න එපා. දන්න ටික සියල්ලයි කියලා ග්‍රහණය කරන්න එපා. මේ තියෙන්නේ මනෝභාවයක්, මේ තියෙන්නේ සිහිනයක්, මේ තියෙන්නේ මිරිඟුවක්, මේ තියෙන්නේ රැවටීමක්. ඒකනේ නිවීමක් නැත්තේ. ආගම් ගොඩාක් තියෙනවා, කිසිම කෙනෙක් නිවීමක් නැහැ. සංස්කෘතීන් ගොඩාක් තියෙනවා, කිසිම කෙනෙක් නිවීමක් නැහැ. බණ ගොඩාක් තියෙනවා, කිසිම කෙනෙක් නිවීමක් නැහැ. ඇයි නිවීම නැත්තේ? තමා ළඟ ඒවා හුදෙක් සිහින බවටම පත් වෙනවා. එහෙම නැත්නම් ඒ කරලින්ද ඇතුළෙම ඉන්න මැඩියෝ ටිකක් කෑ ගහනවා වගේ සිද්ධි දාමයක් බවට පත් වෙනවා. මේක ලෝකයයි කියලා හිතාගෙන අර ලෝකෝත්තර ධර්මයේ පවා ලෝකයට පෙරලලා අර්ථ නිරූපණය කරලා ලෝකයට ලබා දීලා තියෙනවා. දැන් පුතඥ කෙනෙකුට ලෝකෝත්තර වචනයක් දුන්නොත් මොකද කරන්නේ? එයා ලෝකයට පෙරලලා තමයි ඒක විග්‍රහ කරන්නේ. දැන් මේ බෞද්ධ අපිට වෙලා තියෙන්නේ ඒක. බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර දර්ශනය දුන්න පුතඥයාගේ අතට. පුතඥයා ගිනිච්ච ගිනිල්ල සම්පූර්ණ ලෝකෝත්තර වචන වලට අර ලෞකික අමු ලෝකීය වචන එකතු කළා. එකතු කළාට පස්සේ එතන ඉඳලා ඒ ලෝකීය සංකල්පෙම තමයි අපි ලෝකෝත්තර දේ හැටියට ඇති කරගෙන. දැන් මොකද්ද? ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ කියන ඒ ගාතාව ලෝකෝත්තර ගාතාවක්. ඒ ලෝකෝත්තර ධර්මයේ කියවෙන ඒ ගාතාව ලෞකික මිනිස්සෙකුට දුන්නහම නිර්වචනය කරන්න එයා කොහොමද කියන්නේ? රහතන් වහන්සේලා ටවුන් එකේ නැත, කැලෑවැල් වල ඇත. ඒව නේද තියෙන්නේ? ඒ තමයි ලෞකික විග්‍රහය කරන විදිය. ඈ සමනෝනත්ති බාහිරේ කිව්වම එයා හිතන බාහිරේ කියන්නේ ටවුන් එක, නගරය. එහෙනම් කැලෑවේ තමයි ඉන්නේ කියලා. ඉතින් හොඳට බලන්න බුදුහාමුදුරු ජීවත් වෙලා ඉන්නකම් කාලේ කොහෙද වැඩ හිටියේ කියලා. ඈ මහා නගරේ, ප්‍රධාන නගරවල වැඩ හිටියේ. ඉතින් අර වගේ හරිය අඩුපාඩු පහළ වෙනෝ. එනිසා මේ දැන් ඒ ලෞකික ලෝකයට පෙරලපු දේ නැවත අපි ලෝකෝත්තර කෝණයකින් පැහැදිලි කරන්න ගියා මොකද වෙන්නේ? ඒගොල්ලෝ නෙමේ විකෘති කරලා දෙන්නේ, මේ අලුතින් පැහැදිලි කළ ලෝකෝත්තර බවට පැහැදිලි කළ දෙන කෙනාගේ තමයි විකෘති දෙන්නේ. හැබැයි ඒක කාලයත් එක්ක, ඔවුන්ගේ ඥානයේ වැඩිවීමත් එක්ක, නුවණ මනාව ප්‍රකට වීමත් එක්ක ඒ කරුණු කාරණා මනාව පැහැදිලි වෙන්න පටන් ගනීවි. ඊට පස්සේ හරි දැන් ටිකක් තියෙනවා සමාජය තුළ මේ සම්පූර්ණයෙන් මේක අනිත් පැත්තක් වගේ දැනෙලා දැන් පොඩ පොඩ එකිනෙකාම එක තේරුම් ගනින්දි ඒ අයත් මනාව තේරුම් ගන්න ස්වභාවයක් තියෙනවා. ඒසා ලෞකික කෝණයකින් බලන්න පුළුවන් කමක් නෑ. ඉන්ද්‍රිය සාපේක්ෂිතව බලන්න පුළුවන් කමක් නෑ. පුජ්‍යල විඥානය ග්‍රහණය කිරීමෙන් ඒක බලන්න පුළුවන් කමක් නෑ. අකාලිකව නතරවන්න. අකාලිකව නතරවන්න. හොඳට ඒක බල ලබා ගන්න ඕන. නතර වෙන්න කියන එකත් අකාලිකව කියන එකත් සම්මිශ්‍රණය කරගන්න ඕන. අකාලිකව නතර වෙන්න ඕන. ඒකසේද අකාලිකව නතර වෙන්නේ. අකාලිකයි කියලා කියන්නේ අතීතයට අනාගතයට වර්තමානයට සීමා නොවු. අයිති නොවු. සමකල්හිම පවතින සමකල්හිම නොපවතින ධර්මය. ඒ පිස්සු වගේ නේද? සමකල්හිම පවතින සමකල්හිම නොපවතින ධර්මය අකාලික. නැ කිසි තේරුමක් නැ නේ ඒක නේද? සමකල්හිම පවතින සමකල්හිම නොපවතින ධර්ම. ඒ සමකල්හිම පවතින කියලා කියන්නේ සමකල්හිම පවතින දෙයක් නිසා. සමකල්හිම නොපවතින කියන එකකින් අදහස් වෙන්නේ කාල තුනෙහි පවතින්නේ නැති නිසා. හැමදාමත් මේ ධර්මයේ තියෙනවා. හැබැයි කාල තුනේ නෙමෙයි තියෙන්නේ. සමකල්හිම කියලා කියන්නේ එතන කාල තුනට. කාල තුනේ නෙමෙයි තියෙන්නේ. ඒ නිසා සමකල්හිම නොපවතින. හැමකල්හිම මේ ධර්මය අවබෝධ කරගන්නත් පුළුවන් නිසා හැමකල්හිම පවතින. කාල තුනේ නොපවතින නිසා ඒ කාල තුනේම සෑම කාලයක් තුළම පවතින්නේ නැති ධර්මයක්. සමකල්හිම පවතින කාලයෙන් තොරව හැමදාමත් මේ ධර්මය ලෝකේ ජීවමානයි. බුදු කෙනෙක් පහළවුවත් නැතත් කවුරුවත් අවබෝධ කරගත්තත් නැතත් මේ නිදහස් තැන මේ මානව ධර්මය ලෝකෙ හැමදාම තියෙන එක මතු කරගන්න අවබෝධ කරගන්න ඕන පහළ කරගන්න. මිනිස් විඥානේ මිනිස් සිතෙහි උපරිමය මිනිස් දර්ශනයේ උපරිමය. පුජ්‍යලත්වයේ උදුරා දමන්න උගුලා දමන්න පුළුවන් කමක් නැහැ පින්නතුරේ දෘෂ්ටිවලට. සංකල්පවලට න්‍යායවලට එක එක වෘත සමාදානවලට එහෙම පුළුවන් කමක් නැහැ. ධර්මයේ නිසි ආකාරයෙන් තමන්ගේ සිතට වැටිලා තියෙනවා නම් ඒ ධර්මය අවබෝධ වෙන්න එක්තරා අවස්ථාවක් වෙන්න පුළුවන්. දැන් අපි සමහර වෙලාවට කියනවා මේ හිස බාද්දිම මේ කෙනා රහත් වුණා කියලා ශාසන ඉතිහාසයේ. ඊට පස්සේ අර පුතජන කෝණයෙන් බලන කෙනා හිතන්නේ හිස බාද්දි මෙයා කෙස්තියනම් බලාගෙන හිටියා, කෙස් දිහා බලාගෙන ඉඳලා රහත් වුණා කියලා. ඒක එයාට පේන්නේ මේ මහාන වෙන වෙලාවේ රහත් වුණේ. එහෙනම් මෙයා රහත් වෙලා තියෙන්නේ කෙස් දිහා බලාගෙන ඉඳලා තමයි කියලා. දැන් ඒක මහත්ය ධර්ම අවබෝධය කරගන්නවා මේ දුම්රිය පොළේදී. එයා කාලයක් තිස්සේ ධර්මය අහලා අහලා ප්‍රකට වෙලා ඥානෙන වෙලා මෙයා ධර්ම අවබෝධයත් මහා උච්චම අවස්ථාවට ඇවිල්ලා බෝචීනකවත් බලාගෙන හිටියා. ඉද්දි ඒ අදාළ කෝච්චිය නෙවෙයි වෙන කෝච්චියක් වේගෙන් එතනින් ගමන් කළා. ඒ ගමන් කරද්දී කෝච්චියත් එක්කම එයා යම් සසඳීමක් කරලා එතන ධර්ම අවබෝධය එයාට පහළ වුණා. මේ එක සිතක් බිඳිලා අපි තව සිතකට අහුවෙන ස්වභාවය අර ගටගටස් ගන්න සද්දයයි අර වේගයෙන් අර කෝච්චි පෙට්ටි තමන්ගේ ඇස ඉදිරියෙන් කැඩි කැඩි පේන වේගයත් එක්කම එයාගේ 아무තු පිබිදීමක් ඇති කරලා ධර්ම අවබෝධය වුණා. ඉතින් කෙනෙක් කිව්වොත් එහෙම මේ කෝච්චියක් දිහා බලන් ඉඳලා ඒවන් දැක්ක කියලා. ඒක වැරදි. එතන තව කෙනෙක් දකින්න කොකෙක් දිහා බලාගෙන ඉඳලා ධර්ම අවබෝධය කරගන්න. මොකද ඒ කොකා එක කකුලක් උස්සගෙන ඉන්නෝ ඒ කකුල බිම තියලා ආයි අනෙක් කකුල උස්ස ගන්නවා. ඔය විදියට පණුව ඇහිඳ ඇහිඳ කකා ඉඳලා මේ කොකා මේ ධර්ම අවබෝධයේ ඇසත් එක්ක මේ කල්පනා කරගෙන යද්දී මේ බාහිර සිද්ධාන්තය Tamanට පේන විදිය දැන් දකිනවා. දැක්කහම අර විදියට ටික වෙලාවක් දැකලා එකවරම මේ කොකා ඉගිලිලා ගියා. දැන් අර පණුව ඇහිඳගෙන කන එකක් නැහැ, කකුල් දෙක මාරු කරන එකක් නැහැ. දැන් ඉගිලිලා අහස යනවා. එයා සිතෙනුත් එහෙම කළා. මොකද්ද මේ සිතෙත් එක චේතනාවක් අත්හැරලා තව චේතනා කර්ම කෙලෙනු, තව චේතනා කර්මයක් ඇතුළම එහෙම එල්ලි එල්ලි එක කකුලක් තියාගෙන ඉන්න අතර වටේ තියෙන ඒවා කනවා, රස විඳිනවා, භුක්ති විඳිනවා. ආයි ඒක හොඳ නැහැ කියලා අනිත් කකුල තියාගන්නවා. ඒකින් තියදගෙන ආයි භුක්ති විඳිනවා. මේක වෙලාව කකුල් දෙකම උඩට ගත්තා තියාවල ගියා. මෙයක් කරගනි තංගල ඒ තියෙන අවසාන චේතනාව සිතුවිල්ල අත්හැරියා. ආයි තව එකකට තිබ්බේ නෑ, මෙයක් තිබුණා. ඉතින් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකේ මේ වෙලාවට ඒ කෙනාට අදාළ විදියටම තමයි ඒක තේරෙන්නේ. හරි විශ්මිත ධර්මයක් එකම කාරණයක් දෙන්න බෑ හැමෝටම නිවන් දකින්න. හොඳට බලන්න බුදුරජාණන් වහන්සේගේ හැම ගාථාවක්ම නිවන් දකින කර්මස්ථානයක් කියනවා මිස මම නම් කියන්නේ මේ අහවල් කොටස තමයි මේ නිවන් දකින්න තියෙන භාවනා ක්‍රමය කියලා. මම කියන්නේ අමු පුතඥයෝ මේ ගොනු කරපු පොත් කීයකටවත් මම ගණන් ගන්නෑ. සිවුරු දාගත්ත භික්ෂුන් වහන්සේලා හැටියට අමුමමු පුතඥ භාවයකින් යුක්ත එක්තරා නිර්වචන සමූහයක් සිද්ධ වෙලා තියෙන ඒවයි විශාල අපරාධයක් සාසනයට සිද්ධ වුණා. නිසා බුදුරජාණන් වහන්සේගේ හැම ගාථාවකම නිවන් රසය තියෙනවා. ඒ නිසා මේ කොටසකට එක භාවනාවකට එක කොටු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සතර සතිපට්ඨානෙත් නිවන් ධර්මයේ තියෙනවා. අනිත් හැම ගාථාවකම නිවන් ධර්මයේ තියෙනවා. හැබැයි කවුරු හරි කියනවා නම් සතර සතිපට්ඨානෙමයි නිවන් දකින්නේ කියලා එහෙම කියන්න බෑ. මොකද හේතුව ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියන්නේ නිවන් දක්කනේ. එතකොට කොයිද සතර සතිපට්ඨාන? ඊට පස්සේ අනිත් සූත්‍ර කියද්දිත් නිවන් දක්කනේ. එතකොට කොහෙන්ද සතර සතිපට්ඨාන? එහෙම කන්නේ. ඒ ප්‍රදේශයන්වල ඒ සංස්කෘතියන්වල ඒ මිනිස්සුගේ ක්‍රියාකාරකම් එක ඒ මිනිස්සුන්ට නිවන් දකින්නට මඟ පාදා දුන්නා. හැම ගාථාවකම නිවන් දකින්න පුළුවන්. ඒක අරුත ගන්න ඕන වචන ගන්නේ නැතුව වචන ඉක්මව අරුත ගන්න ඕන. හැබැයි වචන ඉක්මව අරුත ගන්න බැහැ පොතේ තියෙන. ඔබ හිතනවද මොන දාර්ශනිකයෙක් හරි විද්‍යාඥයෙක් හරි ප්‍රබුද්ධයෙක් හරි ලියපු පොතක් කියවනකොට ඒ ප්‍රබුද්ධයා අදහස් කරපු දේම ඔබ ගන්නවයි කියලා ඔබ විශ්වාස කරනවද? නැහැ. ඔබ ගන්නේ ඔබේ බුද්ධි ප්‍රමාණයට අනුවයි. අනිවාර්යයෙන් මේ ලියපු දෙය ගන්නෙ නේ. දැන් මම සදහම්මල් කියලා පොතක් ලියලා තියෙනවා. එක්කෙනෙක් බැලුවාම කියනවා ස්වාමීනි ඒක හරි ගැඹුරු පොතක්. එක වචනයක් කියවලා වරුවක් කල්පනා කරන්න ඕන අර්ථය මතු කරගන්න. තව එක්කෙනෙක් කියනවා ඒක හරි කවි වේවි වගේ ලස්සනයි නේ, පොඩි ළමයින්ට හරි හොඳයි. ඒ තව එක්කෙනෙක්ගේ කල්පනා. තව කෙනෙක් කියනවා ඒක ඉක්මනින් කියවන්න පුළුවන්, ලේසියෙන් කියවගෙන යන්න පුළුවන්. සරලයි. ඒ තමන් ගන්න විදිය, තමන් දකින විදිය. පූර්ණ නිදහස පොත එක්කෙනෙකුට ඉතාම ගැඹුරුයි, හරව. තව කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. තව කෙනෙකුට ඒක මොකද්ද වෙන මොකද්ද කතාවක් කිව්වා වගේ දැනෙන. එහෙමනම් මේ ගොඩාක් අපි ඒ ගන්න දේවල් තුල තියෙන්නේ ඒ තියෙන දෙයට වැඩි අපේ ස්වરૂපය. අපේ ස්වરૂපයේ තියෙන්නේ. ඉන්දියාවේ අපි වන්දනා ගමනක ගියපු දවසක මේ කඩයක් ළඟ වතුර ටිකක් බොන්න එහෙම නතර කළා. නතර කළාන පස්සේ මේ තුවක්කුවක් ගත්ත අමුඩයක් ගහගත්ත මිනිස්සෙක් එනවා වෙලමැදි. මං අර මේකෙන් ඇහුවා මේ ඒ කවුද මේ මිනිස්සයා කියලා. මොකද තුවක්කුවකුත් අරන් ඉන්නේ කියලා. හා හා මොකුත් කියන්නකෝ කෝ ඔයා තමයි කෝ නගර අධිපති. නගර අධිපති. තා මිනිස්සෙක් ඒ තැනකට ආව මේ පොඩි පරණ ඉන්දියන් කාර් එකකින් ගුරු ගුරු ගුරු ගුරුස් ගාලා ඇවිල්ලා අර වගේ අමුඩයක් ගහගෙන වගේ සාලුවක් පොරවගෙන ගියාලු. මේ ගියා මං කව කවුද මේ මිනිස්සයා කියලා. මගේ යා තමයි මහන්තා කියන්නේ මේ ලොකු එක්කෙනා මේ පළාතේ ඉන්න කිව්වා. ඉතින් මේ මිනිස්සයා තුල මේ මිනිස්සයා ඉතින් ලොකු දෙයක් මවාගෙන හරි මොනවා හරි එයාගේ තල්තේ තුල ඒ සමාජය තුල එයා එහෙම දෙයක් මවාගෙන ඉන්නවා. මම මහන්ත මම නගරාධිපති කියලා ඉන්නවා. ඉතින් ඒ රටේ අය හරිගරු කරනවා. ඩග්ගාල එනකොට කඩපිලේ ඉන්න කට්ටිය ඔක්කොම නැගිටලා ආචාර කරලා එයාට පිහිදාලා එක දණක් වාඩි වෙන්න සලස්සලා ඔක්කොම කළා. ඌලඟට ඇවිල්ලා දණ ගහලා හරි මේ කතා කරනවා දැන් අවශ්‍යතාව කියනවා. ඒ හැටි අපිත් එහෙමයි නේද? අපි කවුරුත් එහෙමයි. අපි ගැන යම් කිසි රාමුවක් ඇති කරගත්තාම ඒ රාමුව තුළ අපි දුක් විඳිනවා, සතුට වෙනවා, නොයෙකුත් සිහින ලෝකයක් තියෙනවා. මනස කර තියාගෙන ඉන්නේ. මනෝමය මනස තුල අතරමං වෙලා සිටින්නේ. මේ මනස මගේ කියලා ගත්තාම, මගේ ආත්මයයි කියලා ගත්තාම කරත්තේ වගේ හරි වේදනයි. කරත්ත වගේ හරි වේදනාවට පත් වෙනවා. හැබැයි මේක මගේ නෙමෙයි කියලා මේක අත්හැරලා දැම්මහම කරත්ත ලෙස ලිහලා දාලා යා යන සෙවණැල්ල වාගේ Tamanta සිසිරස සහන ලැබෙන්නේ. හෙවණැල්ල පසුපසින් ආවට බරක් නෑ වාගේ කියන බුදුහාමුදුරු. එහෙමනම් කරත්ත ලිහලා සෙවණැල්ලට විතරක් Tamange පස්සෙන් එන්න ඉඩ හදන්න. එහෙනම් එතකොට ඉතින් මම නෑනේ, මගේ තනතුර නෑනේ, මගේ පුජ්‍යලත්වේ නෑනේ, මගේ ශ්‍රේෂ්ඨත්වේ නෑනේ, මගේ විශිෂ්ටත්වේ නෑනේ. ඔය තමන් විශිෂ්ටයෙක් ශ්‍රේෂ්ඨයෙක් කියලා හිතාගෙන ඉන්නේ ශ්‍රේෂ්ඨ අය විතරයිද කියලා මට කියන්නේ නෑ. මොකක්වත්ම ශ්‍රේෂ්ඨත්වයක් නැති කෙනෙක් හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් තමන් ශ්‍රේෂ්ඨයි කියලා. ඒක එහෙම තමයි. ඊ ලොකුවට හිතන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ශ්‍රේෂ්ඨත්වයක් තියෙන්න ඕනේ. එහෙමනම් අපි මේ ශ්‍රේෂ්ඨ නොවේ කියලා හිතනකොට, ශ්‍රේෂ්ඨයි කියලා හිතනකොට හිතන්නට පොළඹවීමක් නෙමෙයි කරන්නේ. තත්තාකාරය දකින් ඇත්තෙන්ම ඔබ ළඟ තියෙන දේ තියෙන විදිහට හිතන්න, නැති දේ නැති විදිහට හිතන්න. මොනවද ඔබ ළඟ තියෙන දේවල් කියන්න බලන්න. කියන්න බලන්න. මට කාර් දෙකක් තියෙනවා, බස් එකක් තියෙනවා. ඈ? ගෙයක් තියෙනවා. කියන්න පුළුවන් නේද? උපාධියක් තියෙනවා. ආදිවාසී. නැති දේවල් කියන්න බලන්න. ඔබල නැති දේවල් කියන්න බලන්න. ඇත්ත කතාව පෙන්වතුනේ මට නම් ඇති දේකුත් නැහැ, නැති දේකුත් නැහැ. ඇති දෙයක්වත් නැහැ නැති දෙයක්වත් නැහැ. ඇයි නැත්තේ? ඇති දෙයක්වත් නැත්තේ නැති දෙයක්වත් නැත්තේ ඇයි? මම නැහැ. මම නැත්තම් නැති දේවල් නැහැ. දැන් නැති දේවල් තියෙන්නේ මටනේ නේද? මම නැත්තම් ඇති දේවල් නැහැ. ඇති දේවල් තියෙන්නේද මමත්වයෙන් යුක්ත අයට. නැති දේවල් තියෙන්නේද මමත්වයෙන් යුක්ත අයට. එහෙමනම් ඇති දේ පිළිබඳව අත්තිසුඛය, නැති දේවල් පිළිබඳව ඒකත් හැබැයි නැති සුඛය කරගන්නත් පුළුවන්. ඒ දේවල් මට නැති හින්දා හොඳයි කියලා. දැන් අර බුදුරජාණන් වහන්සේ ළඟට ආව මේ හරක් නැති වෙච්ච මිනිස්සේ හරි සංවේගයෙන් දවසෝම බල්ලා හරක් ටික නැති වෙලා මේ හරක් කොයින හැමතැනම කැලි. ඉතින් කන්න බොන්න ටිකක් එහෙම දීලා ගමේ හරිම දුකෙන් කිව්වා හාමුදුරනේ මම හරක් ටික නැති වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන මට ඔය එක දුකක්වත් නැහැනේ. මට නත්ති සුඛේ තියෙනවා ඈ. මට ගවයෝ නැහැ ඒ නිසා මට නත්ති සුඛේ තියෙනවා. මට රාජ්‍යයක් නැහැ ඒ නිසා මට නත්ති සුඛේ තියෙනවා. මට බිරිඳක් නැහැ මට නත්ති සුඛේ තියෙනවා ඈ. මට මහා පිරිසක් නැහැ. හැබැයි වෙනකොටත් බුදුහාමුදුරනේ විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඒ වුණාට උන්වහන්සේ දේශනා කරන්නේ මට එහෙම ඝණයක් පිරිසක් මට කියලා නෑ. ඒගොල්ලෝ සිය කැමැත්තෙන් ඇවිල්ලා සාසන ධර්මයන් ප්‍රකට කරගන්න මහන වෙනවා. ඒගොල්ලන්ගේ පාත්‍රය සහ සීවරය අරගෙන ජීවනෝපාය සම්පාදනය කරගෙන අධ්‍යාත්මික දර්ශනය ඇති කරගන්නවා. ඒ බුදුහාමුදුරුවෝගේ ඝණයක් හැටියට ඒක සලකන්නේ නෑ. මම මේ මේන පිරිස මේක මගේ මේ යාව ජීව සමාජිකයෝ හරි මගේ දායකයෝ හරි කියලා මං අල්ලගන්නේ නෑ. හැබැයි ගොඩක් පන්සල් වලට වෙලා තියෙන්නේ මොකද්ද? ඈ? හා මේ මගේ දායකයෝ කියලා අල්ලගන්න. ගොඩක් ආගම් වලට වෙලා තියෙන්නේ මොකද්ද? මේ අපේ ආගමිකයෝ, මේ අපේ න්‍යාපදිංචිකාරයෝ කියලා ටික අල්ලගන්න. අල්ලගත්තට පස්සේ ගොඩ වැඩි කරගන්නයි, ගොඩ රැකගන්නයි අනේක විද වැඩ. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේට නැති සුවය තියෙනවා. නත්ති සුඛේ තියෙන. ඒ අධ්‍යාත්මික. හැබැයි නත්ති සුඛේ තියෙනවා. හැබැයි හරෙන් වේළුවනාරාමය තියෙනවා. නත්ති සුඛයක් තියෙනවා, වේළුවනාරාමෙත් තියෙනවා. හරෙන් ජේතවනාරාමය තියෙනවා. හරෙන් පූර්වාරාමය තියෙනවා. නත්ති සුඛයක් තියෙනවා. හැබැයි පූර්වාරාමෙකුත් තියෙනවා. පොඩි ගණන් වේදන් කළා නෙමෙයි නේද? හදලා තියෙන හැම එකක්ම හදලා තියෙන පොඩි ගණන් වේදන් කළා නෙමෙයි. දැන් තේරුම් ගන්න දහම කියන්නේ මොකද්ද කියලා වෙනතුරේ. නැත්නම් අපි මේ අපේ සමහර පිරිසක් ඉන්න වෙනතුරේ හිඟන්නු කරනවා. අපේ මේ ඔය නාලිකාවල් වල ඇත්තෙම අහන්න ඕනේ නාලිකාවල් මේ ධර්මයේ අගය තේරෙන්නා නම් ඔබ අනිවාර්යයෙන් කරන ඔබ ටිකක් ඔය නාලිකාවල් ටිකක් අහන්න බන. ඇබිලි පිටි ආනන්ද හැමතුරුන්ගේ අගය තේරෙන්නේ මේ බන ටිකක් අහන්න අනිවාර්යයෙන්. මම ඉඳලා හිටලා දාලා ඇහුවාම ඒක මට මං ගැන අගේ තේරෙන්න පටන් ගන්න එතකොට නේද? සසඳල බලද්දිනේ නේ තමලඟ අගේ තේරෙන්න පටන් ගන්න සසඳල බලද්දි. නැත්තම් මම මේ කියන දේ අඩුවක් තියනවද මේ වටිනාකමක් නැද්ද කියලා හිතෙනවා. හරම සසඳල බලනකොට තමයි තේරෙන්නේ මං කොච්චර අගේ දෙයක් දුර්ලභ දෙයක්ද මේ මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි දෙයක් යමෝ වෙන්නේ නැති පැත්තක් පිළිබඳව අවදි කරලා දෙන එක කොච්චර වටින එකක්ද කියලා. ඉතින් ඒ අගේ දැනගත්ත පිරිස ලෝකයේ මේ වෙනකොට ඒක තමන් අසමින් තමන්ගේ සහෝදර සහෝදරයන්ට, මිතුරු මිතුරියන්ට, මව්පියන්ටත් මේක අවබෝධ කරන්න මහන්සි වෙනවා. ඒකට හේතුව මේ තත්ත්වාකාරයේ දැනුවත් වීම නිසා, සංකල්ප වැඩිවීමක්, දෘෂ්ටි වැඩිවීමක් නොවන නිසා. සංකල්ප වැඩීම, දෘෂ්ටි වැඩීම නොවන නිසා. සංකල්ප අතහැර බලන්න. නිදහස්ව බලන්න. දෘෂ්ටි අතහැර බලන්න. ඇස පිසදමාගෙන බලන්න හොඳින්. තමන්ගේ ඇස් දෙක හොඳට පිසදාගෙන බලන්න. කිසිවෙක් නොවි ධර්මයේ අසන්න, කිසිවෙක් නොවි ධර්මයේ දෙස බලන්න. මමයි කියලා ඇති කරගත්ත රාමෝ මායාවක්, අවිද්‍යාවක්, බොරුවක් බව තමම් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ රාමෝ මත වටපිටාවක් ගොඩනැගිලා තියෙනවා. ආගමික, ජාතික, වාර්ගික, කුල මල ભેද, උගත් නෝගත්, දුප්පත් පෝසත්කම්. අර මමෙක් නෑ කියන තැන අවදි වෙනවත් සමගම ඒ සියල්ලම මායාවක් ලෙස නැති වෙලා යනවා. අවසානයේ ඔබේ සිතේ නිදහස හරියට කපුරු පෙත්තක් පිච්චුවා වගේ වෙන්න ඕන. කපුරු පෙත්තක් පිච්චුවා වගේ වෙන්න ඕන. අලුත් නැතුව ඉතුරු වෙන ඕන. කපුරු පෙති පුච්චුවාම අලු ඉතුරු වෙනවනේ. අලු ඉතුරු වෙන්නේ ආන්නේ වගේ මේ තමන්ගේ අධ්‍යාත්මයේ ලෝකයේ සිඳී යන්න ඕන, නිදහස් වෙලා යන්න ඕන. කපුරු පෙත්ත පිච්චුවා වගේ. ඒක හොඳ උපමාවක්, උදාහරණයක් ගේන්න පුළුවන් හොඳ කාරණයක්. කපුරු පෙත්ත පිච්චුවා වගේ. අයිස් කැටෙත් හොඳයි, දිය වෙනවා, ජලය වෙනවා, වාෂ්ප වෙනවා. ආයේ අයිස් කැටේ අහුල ගන්න පුළුවන් කවන්නම් හම්බ වෙන්නේ? මොනම විදියකින්වත් මොන කෙනෙක් කිව්වත් අර ජල වාෂ්ප ටික අයිස් කැටේ නම් ආයෙ ගෙන්න ගන්න හම්බ වෙන්නේ? වෙන එකක් හදා ගන්න පුළුවන්. ඒක ගෙන්න ගන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි අපිට මෙහෙම වාෂ්ප කරන්න කියන්නේ? ඔබ දුක් විඳින කාරණයක් ළඟ තබාගෙන ඉන්නවා. ඒ කුමක්ද? සක්කාය දිට්ඨිය. ඔබ දුක් විඳින කාරණයක් තියාගෙන ඉන්නවා. සීලබ්බත පරාමාස. ඔබ දුක් විඳින කාරණයක් තියාගෙන ඉන්නවා. විචිකිච්ඡා. ඔබ දුක් විඳින කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන්න, උද්දච්ච, අවිද්‍යාවල් තියාගෙන ඉන්නවා. දස සංයෝජන තියාගෙන ඉන්නවා. දුක් විඳින කාරණා. මේ දර්ශන ඥානයේ මේක අවබෝධ කරගත්තයි කියලා අර දන්ද නීති සංග්‍රහයට ඒ යටත් වෙන්නේ. අරක කන්න හොඳ නැහැ, මේක රස තෘෂ්ණාවෙන් කනවා, මේක රස විඳලා කනවා, මේක මෙහිම ජීවත් වෙනවා කියලා නැහැ. නොඇලී පරිහරණය, නොඇලී වැඩ කටයුතු කිරීම, නොඇලී ජීවත් වීම කියන එක ආරම්භ වෙනවා. ඇරෙන්න කටයුතු වල බාධාවක් ඇති කරගන්නේ මේ වර්තමානයේ තියෙන පුහුදුන් අයගේ නිර්වචන වලින් පැහැදිලි වෙන්නේ. කටයුතු වලට අපි බාධා කරගන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. කටයුතු වල බාධා කිරීමක් නැහැ. කටයුතු ගොඩනැගුවා බුදුහාමුදුරුවෝ මේක තේරුම් ගත්තට පස්සේ. අපි තේරුම් ගන්නකම් කැලේ හිටියා මිසක් ධර්මයේ තේරුම් ගත්තට පස්සේ උන්වහන්සේ කටයුතු මනාව සංවිධානය කළා. රජ කෙනෙක් කරන සංවිධානයකට වැඩිය හොඳින්. ඒ වගේම බුදුහාමුදුරු කැලේ ගියයි කියලා මේ ධර්මයේ මුලින්ම සොයා ගන්නට බැරුව, මතු කර ගන්නට බැරුව මේ අපි ඔක්කොම ටික කැලේ යන්න උමනාවකුත් නැහැ. දැන් අපි කියන්නේ අපේ අර සමහර තාත්තලා, අම්මලා තාත්තලා පොඩි කාලේ තමන්ගේ ව්‍යාපාර ගොඩනගා ගත්තේ පාකදීන් ගිහිල්ලා. එහෙම නැත්නම් පෙට්ටිය ඔළුවට තියාගෙන ගිහිල්ලා බෙහෙත් විකුණලා. නමුත් දරු පරපුරට ඊළඟට දායාද කරන්නේ නැහැ නේ. ඕවලුත් මේ පෙට්ටියක් ඔළුවට තියාගෙන ගිහිල්ලා ගෙවල් ගානේ බෙහෙත් විකුණන්න කියන්නේ නැහැ. බයිසිකලෙන් ගිහිල්ලා බෙහෙත් විකුණන්න කියන්නේ නැහැ නේ. ඒ වාගේ. ඒ නිසා අපිත් කැලේ යන්න උමනාවන්නේ. දැන් අද ඉතාලම හොඳින් මේ ධර්ම අවබෝධය කරන්න පුළුවන්. හිතන්න මගේ පස්සෙන් එනවා කවුද? තහුලක් අරගත්ත වදකේ. තහුලක් කියන්නේ උල ඉස්සරහා මේ තෙල් පොඟවපු මේ ගින්න සහිත උලක් තියෙනවා. අන්න ඒකට තමයි තහුල කියන්නේ, දැවෙන උලක්. ඒ වයින් තමයි විදින්නේ ඒ කාලේ සටන් කරද්දි. කියන්නේ ඒකෙ විද්දාම වැහැ නැ වේදනාවනේ, එකක් පිච්චෙනවා අනිත් එක ඇනෙනවා. තහුලක් අරගත්ත වදකේ, වදකේ කියලා කාලයක් කට්ටියක් හිටියා ඒ කාලේ. ඔය මේ සුන දඬුවන් දෙන පිරිස එයින් ගෙනෙන් පස්සෙන් එනවා කියලා හිතන්න. තෙල් චාච්චියක් අරගෙන යන්නේ, රත් වෙච්ච තෙල් චාච්චියක් අරයි යන්නේ. තවුලක් කරන් පිටිපස්සේ මිනිස්සෙක් එනවා. අර තෙල් චාච්චියෙන් තෙල් බිඳුවක් ගැටුනොත් අර උලෙන් අර මිනිස්සයා අරිනවා. තෙල් චාච්චියගේ වැටුනොත් පිච්චිරා. දැන් මොන තරම් අවධානමක් ගන්න සිද්ධ වෙනවද? අන්නේ සිහිය උපදවා ගන්න කියන මේ ධර්ම අවබෝධයේ පිණිස. අන්නේ සැලකිල්ල. හිතන්න එපා ගොඩක් කල් තියෙනවා කියලා අපිට නේද? මේ මේ සියවස ඇතුළතදී අනිවාර්යයෙන්ම වීසා ඉවර වෙනවම තමයි. වීසා කැන්සල් වෙනවම තමයි ඒ සියවසේදී. ආයේ කිසි කතාවක් නැහැ. අරය එනවා පස්සේ. එතකොට ඒ වීසා කැන්සල් වෙන දවසටත් හිතන්න පුළුවන්ද අපිට? බුද්ධිමේ බුද්ධිමත් ඥානාන්විතව හිතන්න පුළුවන්ද? මට ධනෙ තියෙනවා, මට යාළුවෝ ඉන්නවා, මට මිත්‍රයෝ ඉන්නවා, මට දරුවෝ ඉන්නවා, මට ස්වාමියා ඉන්නවා, මට භාර්යාව ඉන්නවා කියලා හිතන්න පුළුවන්ද? බෑ. ඔබට ඔබ පමණක් බවට පත් වෙනවා. හිතවතුන් යාළුවෝ ගෙදරට එනවා, අවසාන ඥාති ටික පමණක් සොහොනට යනවා. එතනින් එහාට තමන් විතරක් යනවා. එහෙමනම් ඔබට අර යාළුවෝ නැති දවසට, ස්වාමියා භාර්යාව නැති දවසට, මිත්‍රයෝ ධනය නැති දවසට උපකාරක වෙන්නයි ධර්මයේ තියෙන්නේ. හොඳින් නුවණ විහිදවන කෙනාට මේ ධර්මයේ උපදවා ගන්න පුළුවන්. අරු දැනගෙන යන්න බෑ. මේ කියන විදියට ධර්මයේ ප්‍රකට කරන්න ධර්මයේ ඉබේ පහළ වෙනවා. ගහක ගෙඩි පැලගෙන දැන් පොඩි ඇටයක් වෙන්නලා පුතේ මේ ඇපල් ඇටයක්. මේකේ ඉන්දුහාම පුතේ ඇපල් හැදෙනවා. කොයි වගේ දම්ම මේ වගේ ලොකු ගෙඩි, රතු පාට ගෙඩි කොහොම මේ ඇටේ නෑනේ මේ වගේ ගෙඩි. එහෙම හොයන්න බෑ අපිට. වී ඇටයක් දුන්නාම පුතේ මේක වී කරලක් හැදෙනවා. කො මේක එහෙම කරලක් නෑනේ. ඉතින් අපිට කරලක් දැකලා යන්න බෑ කරලක ගමන. බීජය සිටවන්න ක්‍රමානුකූලව. නමුත් ඒක පැලවෙද්දිවත් අපිට වී කරලක් බලා ගන්න පුළුවන් කමක් නෑ. අවසානයේ තමයි ප්‍රතිඵලය බලන්න පුළුවන්. අන්නේ නුවණ, අන්නේ ගුණය තිබුණා. අන්නේ ධර්මයේ කෙරෙහි විශ්වාසය තිබුණා. ධර්මයේ ප්‍රගුණ කරන බුදු වේලක ඒකයි චූලපන්තක හාමුදුරුව රහත් වෙන්නේ. අපේ ඇයට දුන්නා නම් රෙදි කෑල්ලක් මේක පිරිසුදු වේවා පිරිසුදු වේවා මදින්න කියලා. ඊළඟට ආයි සායනංශ මේක නිකන් පිරිමදිනකොට මේක කිලුටු වෙයි නේද? එහෙම නැත්තම් ආයි දැන් මේක පිරිමදිනකොට මොන වගේ තත්ත්වයක්ද මේ ඇති වෙන්නේ? මට පොඩ්ඩක් එලා සිතින් දැනගන්න මං අහන්නේ. අර නිකමට කොයි වගේ තත්ත්වයක් ඇති වෙන්නේ ආදි වශයෙන් අහනවා. දැන් මම කිව්වොත් එහෙම රහත් වෙයි, ෂුවර් එකටම වෙයිද? රහත් වෙයි වෙයි ෂුවර් එක. එහෙනම් මං කරනවා ඈ. නුනොත් එහෙම කියලා ඊටත් පස්සේ ආයි තව පොඩ්ඩක් ඒ රහත් වෙන්න කිට්ටු වෙනකොට සාමාන්‍ය මොන වගේ තත්ත්වයක් වගේ දැනේද? ටිකක් ගැස්සෙනවා එහෙම මොකක් හරි විශේෂයක් දැනෙන්නේ. ඒ කොහොමද කියන්නේ? ඒ මොකක්වත් නැහැ. මෙන්න මේ කාර්යය කරන්න කිව්වම කාර්යය කළා. ධර්මයේ සොයන කෙනෙක් දහම්සොඬ රජ කෙනෙක් වෙන්න ඕන හැම කෙනෙක්. දහම්සොඬ රජ කෙනෙකුට විතරයි ධර්මයේ දකින්න පුළුවන්. ධර්මයට කැමති රජ කෙනෙක් වෙන්න ඕක. මේ එතන ධර්මයට කැමති යම් තාක් පිරිසක් ඉන්නවද? ඒ සියලුම අය මම සලකන්නේ දහම්සොඬ රජුරෝ හැටියට. ඒ කියන්නේ යාගේ ළඟ තියෙන ධර්මයේ තියෙන ආදතිය කොච්චරද කියනවනම්, ඕමනාව කොච්චරද කියනවනම්, මම යකාගේ කඩට බැලලා හරි යකාගෙන් බණ අහලා හරි මම ධර්ම අවබෝධය කරගන්නවා. ඒකයි ස්වභාවය. එහෙනම් ඒ ධර්මයේ මුල් කරගත්ත, ධර්මයේ ප්‍රකට ප්‍රමුඛ කරගත්ත ජීවිතය. තව සුවිශේෂී කාරණයක් අපි හොඳටම මේ දකින දෙයක්, අපි නිසලව දකින දෙයක්, නමුත් අපි ඒක ටිකක් මනාව තේරුම් ගන්න නැති දෙයක්. හොඳට බලන්න, බුදුරජාණන් වහන්සේගේ කිසිම පිළිමයක් නැහැනේ ඇස් දෙක පියාගෙන. අඩවන්නු net මිස net හැර ඉන්නවා සහ අඩවන් වඩවන්නු net මිස පියාගෙන පිළිම හදන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේට ඇස් දෙක පියාගෙන ඉඳි එක ස්වභාවයක්, අරගෙන ඉඳි එක ස්වභාවයක් එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික දර්ශනය ඇස් අරගෙන තියද්දිත් පවතිනවා, පියාගෙන සිටිද්දිත් පවතිනවා. ඒ කිසිම ගැටලුවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරද්දී උන්වහන්සේගේ ධර්මයේ සමාධිය තමා තුළ පවතින. ධර්මයට සමවැදි වෙදී තමයි ධර්මයේ නැවත නැවත ගන්න. උදාහරණයක් වශයෙන් විලක ඉන්න මිනිස්සෙක් විලකින් ගොඩට වතුර ලබා දෙනවා. කොහොමද විලට වතුර ගන්න නැමි නැමි විලෙන් ජලය අරගෙන ගොඩට ලබා දෙනවා. අන්න ඒ වගේ ධර්මයට බැස ගැනීමෙන් ජලය ධර්මයෙන් අරගෙන දහම් දිය දෙනවා. අපි පින්නතුන දෙන ප්‍රමාණය අඩු වුණත් අපිත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ දහම් ගඟෙන්ම තමයි මේ වතුර අරගෙන දෙන්නේ. තමම සෝදා ගන්න, පවිත්‍ර කර ගන්න. අලුත් දෙයක්, විකෘතියක් නෙමෙයි, වෙනස් විදියක්. විකෘතියක් නෙමෙයි. විකෘතිය දෙන්නේ මේ පුතඥන භාවයේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයේ තුල. ඒ ඇත්තෝ ඊට පස්සේ විකෘතිය ප්‍රකෘතියක් කරනවා. ප්‍රකෘතිය විකෘතියක් කරනවා. බුදුහාමුදුරු දේශනා කර අනාගතයේදී මගේ ධර්මය අධර්මය වෙනවා, විනය අවිනය වෙනවා කියලා. ඒ සිද්ධි ධාමයේ එක වුණා. නැවතත් මේ ධර්මයේ සැඟවි දැල්වි නිවිනිවි තියෙන ඉතින් අරේ පුදුමයටපත් වෙනවා. මමත් අරේ පුදුම විදියට සන්තෝෂ වෙනවා. ඒ වගේම පුදුම වෙනවා මේ 2600ක ඉතිහාසය තුළ එක් අයෙක් හෝ මේ ධර්මය ප්‍රකට කරගෙන ප්‍රගුණ කරගෙන අවබෝධ කරගෙන අවබෝධ වූ පරම්පරාව නොසිඳින ආකාරයට ගස් ගෙඩි කකා හරි කැලෑවල් වල හරි මේක තිබිලා නැවතත් නගරයට ඇවිල්ලා තියෙනවා, සමාජගත වෙලා තියෙනවා. මේක සිඳුනන අපිටත් වෙන්නේ ඇටකටු ගණන් කර කර ඉන්නම තමයි, ඇටමාල ගණන් කර කර ඉන්නම තමයි. විශිෂ්ට දර්ශනයක් නම් හම්බ වෙන්නේ නැහැ. දෙයයන්ට කේ ගියා ඉන්නම තමයි වෙන්නේ. තමන්ගේ ප්‍රශ්න තමන්ට විසඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ භාග්‍යවන්තේ දහම් සිසිලස ලෝකේ කොයිම හරි තැනක නිවෙන්නේ නැතිව තිබිලා තියෙනවා. මොකද කල්යාණ මිත්‍රත්වයේ 100ට 100න් පොතක තිබුණට ඒක ගන්න බෑ. පොතක තිබුණට ගන්න බෑ. දේශනාවක් තිබුණත් එහෙම ලෙහෙසියෙන් ගන්න බෑ. කාලෝචිතව තමන්ගේ දෘශ්‍ය මායාව කැඩෙන්න නැති වෙන්න ඕනේ. දෘෂ්ටි ඔබට බරක්. ඒත් ඔබ ඒව අල්ලගෙන ඉන්නවා. හේල් කරන්න. නිදහස් කරන්න. ඇලිල් කරන්න බය. එතකොට මම නැති වෙයි. ඉතින් මම කියලා අරගෙන තියෙන්නේ සැපද දුකද? මොකද උත්තරේ? දුක. මම කියලා අරගෙන තියෙන්නේ දුකක්. ඉතින් දුක නම් ඇයි මම කියලා එක ගන්නෙ? අත්හරින්න. දුක නම් අත්හරින්න. වේදනාකාරී නම් අත්හරින්න. මොනවද? චේතනා. එවෙන්න තමන්ගේ සිතේ නිදහස තමන්ට ලැබෙන්නේ. මේ කියපු ධර්මයේ ටික වෙලාවක් තමන්ගේ ජීවිතය කරගන්න ධර්ම ජීවිනෝ කියන ආකාරයට ඒක ඇස් අරගෙන පියාගෙන ඕනම ඉරියව්වක ඉඳගෙන ඥානනය කරන්න පුළුවන් ගුණයක් නෙවැරදිව තමන්ගේ මතයට වැටිලා මේක ධර්මයේ ආයි හොයන්න යන්න එපා. ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයක් සමග සමගාමීව ධර්මයේ ප්‍රකට කරන්න. ආයි මම මේ කියපු ඔක්කොම ටික අයින් කරලා දාලා අනේ තමන්ගේ ලයික් එකට, ලුක් එකට, විෂන් එකට මෙන්න යනවා. ධර්මයේ හොයන ඊට පස්සේ ඉතින් තමන්ගේ දන්න ටික තමයි තමන්ට හම්බෙන්නේ. එහෙම නෙමෙයි. ධර්මානුකූලව, එහෙම නැත්නම් ධර්මානුරූපව අනුගතව ඒක සොයන්න. ඒ ක්‍රමයට ඒක බලන්න එවිටයි ඔබට ඒ ධර්මයේ මුණ ගැහෙන්නේ. මොකද ලෝකෝත්තර ධර්මය අගය කරමින්, ප්‍රශංසා කරමින්, ඊට අනුගත වෙමින් ඒ ආශ්‍රිතව සොයන විට තමයි ඔබටත් ඒ ධර්මයේ සොයා ගන්න හැකියාව තියෙන්නේ. එහෙම නැතිව ඔබේ ක්‍රමයට ගිහිල්ලා ඒක හොයා ගන්න බැහැ. ඒ නිසා ධර්මානුකූලව ක්‍රමවේදයක් අනුගමනය කරන්න. මෙතෙක් ස්වාමීන් වහන්සේ ධර්මයේ යොමු දෙවුවා. ඒ ගුණයක් හැටියට ඔබේ තුල වැඩුණා ටිකක්, දැනුමක් හැටියට ටිකක් වැඩුණා. ඒ ගුණයක් හැටියට වැඩෙන ඒ ධර්ම කරුණුත් සමග ධර්මය එකක් විඳින්න, ධර්මයේ විඳ දරා ගන්න. අවේදීත ගුණය එක් විඳින්න. ඒක තමන්ට ලැබිච්ච දායාදේ. ඒක තමන්ගේ ආත්මය. ඒක තමන්ගේ රසඥතාවය. ඔබ ඒක විඳින්න. ඒක ඔබේ ධර්මයෙන් ලැබෙන සැපය. ඒක ඔබට අයිති දෙයක්. ඒක දුක පිණිස පවතින්නේ නැති අදුක්කම සුඛ. ඒක නිදහසේ සුවයක්. ඒ සුවය ඔබට අයිති. ඒ සුවය ඔබේ අයිති සුවය ඔබ ලබන්න ඒ අනුගත වෙමින් ධර්මයේ තුල වැඩෙන්න. ඔබ කොයි බහරි හිර වෙනවා නම් එතන ධර්මයේ නැහැ. නිදහස් වෙන තරයි ධර්මයේ හැම විටම පවතින්නේ කියන කාරණය මතක් කරගන්න. ටික තෙලාවක් ධර්මයේ වඩන්න. අපි කියන්න ඕන සිතුවිලි නැති කරන දහමක් නෙමෙයි, මතක් වෙනේව නැති කරන දහමක් නෙමෙයි. මතක් වෙනේව ප්‍රශ්නයක් කියලා හිතන දහමකු නොවේ කියන එක අපි මතක් කරන්න ඕන. අර අපි පැහැදිලි කරා එක ස්ත්‍රියක් එක් කෙනෙකුට මව, තව කෙනෙකුට ස්වාමි දියණිය, තව කෙනෙකුට සහෝදරිය, තව කෙනෙකුට හිතවතිය. එහෙමනම් අපිට කියන්න පුළුවන් ද සිතුවිල්ලයි වැරදි කියලා? නේද? මතක් වෙන දේ වැරදි කියලා කියන්න පුළුවන්? එහෙම කියන්න බෑ. එතකොට රූපේ වැරද්ද තියෙන්නේ, ශබ්දේ වැරද්ද තියෙන්නේ, ගන්ධේ වැරද්ද තියෙන්නේ, රසේ වැරද්ද තියෙන්නේ කියලා කියන්න බෑ. හිතේ වැරද්ද තියෙන කියලා. ඔබ ඔබේ අධ්‍යාත්මය තුළ වැරදිකාරයෙක් කියලා යම් කිසි කොටසක් හරි දෙයක් හරි නම් කළොත් ඒ දේම ඔබ තවනවා. ඒ දේම ඔබේ ගැටීම බවට ඔබපත් කරගෙන තියෙනවා. යමක් සුභේ කියලා ගන්න තැන ඒ දේ ඔබ ඇලෙනවා. ඇලෙන තැනම ඔබ පීඩාවටපත් වෙනවා. යමක් උපේක්ෂා වින්දනයේ හැටියට ගත්තත් ඒ දේ තුලත් ඔබ ඇලෙනවා. ඒ දේ තුලත් ඔබ වින්දනය කරනවා. එහෙමනම් අපි සියලු සංස්කාරකයන්ගෙන් තොරව ගුණයකින් මේ දේවල් දිහා බලනවා. ඒ කියන්නේ දුටු දේ දුටු පමණයි. දුටු දේ දුටු පමණක් විදිහට බලන කෙනාට මේ ලෝකේ එක හා සමාන නිදහස් ස්වરૂපයකින් පේන්න පටන් ගන්නවා. තේරෙනවනේ? දැන් මොන බලන්න අම්මා කියලා වේදනාව ගන්න කෙනාට ඒ අම්මා ස්වરૂපයෙන් වේදනාව යට වෙනවා. තම ස්වාමිදීනිය කියලා ගන්න කෙනාට එයාට ස්වාමිදීනිය කියන වේදනාවෙන් එයා පෙළෙනවා. තමගේ සහෝදරිය කියලා ගන්න කෙනාට සහෝදරිය කියන වේදනාවෙන් පෙළෙනවා. තමගේ හිතවතිය කියලා ගන්න කෙනාට ඒ හිතවතිය කියන වේදනා ස්වરૂපයෙන් එයා පෙළෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඒක තමයි සංස්කාරක ස්වභාවයනේ. අර සියලු දෙනා ළඟම තිබුණු සංස්කාරක ස්වභාවය. සංස්කාරක ස්වභාවයකට ඒ ආකාරයෙන් මනෝ සංකල්පන එකතු කරලා තිබුණා. ඔව් බුදු කෙනෙක් මේ සංස්කාරක ස්වභාවයෙන් බලන්නේ මානව ස්වභාවයෙන් බලන්නේ. බුදු කෙනෙකුටත් ඒ බාහිරේ තිබුණා. මේ ඥාති අය මේ ස්වාමි දියණිය කලින් හිටපු මේ දරුවක් කලින් හිටපු කියලා තිබුණා. නමුත් අතර මානව ස්වභාවයකින් බලන ගුණයක් නිසා හේතුල අර දති ස්වરૂපයකින් බලන ස්වરૂපයක් අල්ලගත්ත බැඳීමක් ඇලීමක් ගැටීමක් තිබුණේ නැහැ. සිදයක් සමග ඇලීමක් ගැටීමක් තිබුණේ නැහැ. ඥාන දර්ශනය නිවැරදිව ඍජුව පිටුවා ගත්තේ. නිදහස් දැක්මයි ඇති කරගත්තේ. දැන් ඔබට පැහැදිලිද? ඔබේ ඉඩමේ අයිතිවාසිකම් තත්වය තිබෙන්නේ ඔබේ හිතේද? එහෙම නැත්නම් ඉඩමේද? ඉඩමේනේ. හිතේනේ. ඔබේ වාහනේද අයිතිවාසිකම් තත්වයේ තියෙන්නේ ඔබේ හිතේද? හිතේනේ. අර විකුණපු වාහන මතක් වෙන්නේ නැත්තේ ඒකනේ නේ? විකුණපු වාහන වලින් වේදනාවක් තමන්ට ගලාගෙන එනවද? අයියෝ අර මිනිස්සේ වාහනේ හොදලක් දන්නේ නැහැ, සර්විස් කළලක් දන්නේ නැහැ, ලයිසන් කළලක් දන්නේ නැහැ, කොහේ යනවත් දන්නේ නැහැ, කාට දීලක් දන්නේ නැහැ, කැප් සර්විස් එකට දාලක් දන්නේ නැහැ. ඔය ඔක්කොම මතක් වෙන්නේ අපිට කමන්නේ. මොකද මගේ නෙමෙයි. එහෙමනම් තේරෙනවද තමන්ගේ ඥාන දර්ශනය තුල තමන් ග්‍රහණය කරන විදියට අනුව, තමන් දකින විදියට අනුව, තමන්ගේ පුජ්‍යල කැමැත්තට අනුව, පුජ්‍යල ස්වરૂපයට අනුව තමයි මේ වේදනාවල් එක එක ආකාරයට අනේ. ඔය සමහර නෝනලා හිතාගෙන ඉන්නෝ මම හරි හොඳ කෙනෙක් කියලා. ඉතින් මහත්යගේ වැඩේ නිතරම බයිනකොට අර තමන් හොඳයි කියලා ඕනෝට වැඩි හිතාගෙන ඉන්න කෙනාට මොකද වෙන්නේ? විඳිනවා, විඳිලා පුදුම විදියට. හේතුව අර මමයි කිය හොඳයි කියන නිර්මාණයට බයින බයිනේ තෙදුම් කරනවා. ඒක තමයි ස්වરૂපේ. ප්‍රශංසාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා මම හොඳයි කියලා. ප්‍රශංසාව හම්බෙන්නේ වේදනාව විඳින්න පටන් ගන්නවා. ඉතින් මේ ධර්මයේ කියවෙන අවේදිත ගුණය ශ්‍රේෂ්ඨයි. අවේදිත ගුණය ශ්‍රේෂ්ඨයි. විඳින්නේ නැති ගුණය. නිවන් සැප, නොවිඳින සැපය, අදුක්කම සුඛ. ඒ සැපේ දැනෙන්නේ වේදනා නැති නිසා, සංකාර නැති නිසා. හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බාසේ. මම් මුලාවෙකුට මඟ පෙන්වුවාසේ. අඳුරේ සිටු කෙනෙකුට ආලෝකයක් දැල්වුවාසේ. වසාති වූ දෙයක් විවෘත කළාසේ. හිත නිදහස් වුණා. දැන් මහත්තයා හරි වේවා, දරුවෝ හරි වේවා, ওই පන්ති ගිහිල්ලා එහෙම නැත්නම් වැඩට ගිහිල්ලා ගෙදරට එනකම්ම පේනතෙක් මානෙකින් එනකම්ම මනෝ සංකල්පනා එක එක විදියට නේද යන්නේ. ඔන්න දැන් එක්ක බස් එකේ ඇති කියලා හිතනවා. අද එහෙම නැත්නම් බස් එක පරක්කු වෙලා ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් දැන් මහත්තයා මේ සුපර් මාකට් ගිහිල්ලා බඩු වෙහිනවා ඇති කියලා හිතනවා. නේද? අනේක විද සංකල්ප සංකල්ප වල මැද ඉද්දී තමයි එකපාරට මේ ඉස්සරහා පහළ වෙන්නේ. ආ මේ ඇවිල්ලා තියෙන්නේ. ආ මං හිතුවේ රෑ වෙයි කියලා. නෑ බලනකොට රෑ වෙලා නෑ. එහෙම නැත්නම් කලින් ආවා. ආ අද කලින් ඕෆර් එකක් ලැබුණා ඒක නිසා. හැබැයි අර මනෝ සංකල්පන එකක්වත් නෙමේ ප්‍රත්‍යක්ෂ ලෝකයේදී තමන්ට පෙන්නේ. එහෙමනම් ඔබ ළඟත් මේ නොයේකුත් දේවල් කටයුතු කාරණා පිළිබඳව ලෝකයේ පිළිබඳව නොයේකුත් මනෝ සංකල්පනා ටිකක් තියෙනවා. හැබැයි ඇත්ත දකින්නට විතර අර හිතපු එකක්වත් නෙමේ. දැන් ඔය ෆෝන් එක ඕෆ් වුණාම එක එක දේවල් නේ හිතනවා කියන්නේ. එක්කෙනෙක්ගේ ෆෝන් එක ඕෆ් වෙනවා. මහත්තයා හිතනවලු එකක්. තාත්තා හිතනවලු තව එකක්. අම්මා හිතනවලු තවත් එකක්. එක්කෙනෙක් හිතනවා ඕෆ් කරලා කියලා. තව එක්කෙනෙක් හිතනවා සිග්නල් නැහැ කියලා. තව එක්කෙනෙක් හිතනවා මේ එයා වැඩක ඇති කියලා. තව එක්කෙනෙක් හිතනවා එයාට අනුතුරක් වෙලා ඇති කියලා. තව එක්කෙනෙක් හිතනවා කොල්ලෙක් එක්කව පැනලා ගියක් දන්නේ නැහැ. මොකක් හරි දෙන්න පුළුවන් කෙනෙකුට. හැබැයි ඇත්ත කතාව බැටරි බහැලා. එහෙම නැත්නම් භාවනා වැඩසටහනට ඇවිල්ලා ඕෆ් කරලා. ආ නේද නේද? ඒ කෙනකාගේ සංකල්ප. ඇත්ත කතාව වෙන එක. කො බැටරි බහැලා තම භාවනා වැඩසටහනට ඇවිල්ලා ඕෆ් කරලා තියෙනවා. හිතන දේ සංකල්පනේ, හිතන දේ සංකල්පනා කරන වෙදී ඒ පුජ්‍යල අනුරූපවයි ඒක හිතන්නේ. ඒ අම්මල එහෙම හිතනවා කියලා කියන්නේ මේ අනේ යාට අනුතුරක්ද දන්නේ නැහැ, මොකද්ද දන්නේ නැහැ, මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා මොනවද හිතන්නේ. ඊට පස්සේ මල්ලිලා නංගිලා ඒ ඉන්න අනිත් අය හිතනවා කියන්නේ ෂුවර් එකට යාළුවොත් එක්ක සෙට් වෙලා ඇති. දැන් ඒගොල්ලෝ විනෝදෙන් කොහේ හරි ගමනක් යන්න ඇති, කොහේ හරි බීච් එකක් බලන්න හරි, එහෙම නැත්නම් ෂොපින් කරන්න හරි යන්න ඇති කියලා කල්පනා කරනවා. යාළු කොල්ල හිතන්නේ වෙන ඉදියක්ලු. තාපේ දිය කරලා හිතන්නේ. ඉතින් එක එක පුජ්‍යල හිතන විදිය. ඈ? ෂුවර් එකට වෙන කොල්ලෙක් එක්ක කතා කර කර ඇති කියලා හිතනවලු. ඔය දාලා තියෙන තරුණයෝ දාලා තියෙනේ ඔය දැක්කහම අපිටත් ඔය කියන්නේ හිතන මේක තමයි මානව ස්වභාවය, මානව සංකල්පේ, මානව ලක්ෂණය වෙන්න හදන්නේ. මේ තියෙන පුජ්‍යල මායාව. පුජ්‍යල මායාව තුළ ඒ තමන් දරන මතයේ තුළ ඒ හැම කෙනෙක්ම දැවෙනවද නැද්ද? දැවෙනවා. අරයා ස්වාමි භාර්යා වේදනාවෙන් දැවෙනවා, අරයා සහෝදර මේකෙන් දැවෙනවා, තව එක්කෙනෙක් මව්පියෝ අනුතරක් බාධාවක් ඇති වුණා යන් දන්නේ නැහැ කියලා ඒ වේදනාවෙන් දැවෙනවා. ඒක මේ ගොඩාක් ඒවල වල දකින්න තියෙන ප්‍රායෝගික සිද්ධිය තියෙනවා. ඇත්තම කතාව අපිට තේරුම් කරගන්න නම් අර GPS සිස්ටම් එකක් හදලා දාන්න ඕනේ බෑග් එකට. නේද? දාවහම යන යන තැන ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. මේක කියවන්න දැන් අලුතෙන් අඳුන්නේ දෙන පොඩි ළමයින්ට එකක් එහෙම. පොඩි ළමයි ඉන්නේ කොහෙද කියලා අඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔක්කොටම වැඩි තවන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ හිත නිදහස් කරගෙන ප්‍රායෝගික ලෝකයට අදාළ විදිහට මුහුණ දෙන්න පුළුවන්, සොයන්න පුළුවන්, බලන්න පුළුවන්, හිතන්න පුළුවන්. හැබැයි ඒ කිසි දෙයකින් තම වේදනාවක් ඇති කරගන්නේ නැතුව විඳින්න පුළුවන්. පීඩාවක් නැතුව විඳින්න පුළුවන්. පීඩාවක් නැතුව හිතන්න පුළුවන්. නොඇලී විඳින්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට නොඇලී විඳින්න පුළුවන්. නොඇලී දකින්න පුළුවන්. නොඇලී රස විඳින්න පුළුවන් ආහාර පාන. නොඇලි ජීවත් වෙන්න පුළුවන්. නොඇලි සිව්පස්සේ පරිහරණය කරන්න පුළුවන්. එකයි තියෙන්නේ. නොඇලී සිව්පස්සේ පරිහරණය කරන්න පුළුවන්. නොඇලී පරිහරණය කරනවා කියන්නේ ඒව ආරක්ෂා කරන්නේ නැහැ, ඒව පරිස්සම් කරන්නේ නැහැ, වඩා වර්ධනය කරන්නේ නැහැ කියන එක නම් නෙමෙයි. ප්‍රතික්ෂේප කරලා ජීවත් වෙන එක නෙමෙයි. දැන් අපේ අය නේද නොඇලී පරිහරණය කරනවා කියලා ගේ දොර අතු ගන්න නැතුව, ගෙදර හරි මේ ලස්සනට තියා ගන්න නැතුව ඉන්නවනම් හරි කලකිරීම මොකක් හරි කලකිරුණු ස්වභාවයක් නිසා වෙන්නේ නැති ඈත ගම්මාන වලට යනකොට ගොඩක් බෞද්ධ සමහර ගෙවල් වල ගෙවල් පිළිවෙලක් නැහැ. ඇඳුම් කැඳුම් පිළිවෙලක් නැහැ. පැවැත්ම පිළිවෙලක් නැති වෙලා තියෙනවා. එසේ ඒ දේවල් පිළිවෙලට සාදා ගන්න ඕනේ. මේ අධ්‍යාත්මික ස්වභාවයක් මිස බාහිර පැවැත්මකට එකතු කරගන්නතු කියන දහම නොවේ. අධ්‍යාත්මෙන් කිසිවකට නොයලෙන්න අවශ්‍යතාව සහ පැවැත්මේ ආකාරය ඔබේ භෞතික ලෝකයේ භෞතික ආකාරයට ඒක පවත්වා ගන්න, ඒක කිසි ගැටලුවක් හදා ගන්න එපා. ප්‍රතික්ෂේපිත මනසක් හදාගත්තාම ඒක නොයලුණු මනසක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ හිටියනම් එහෙම උන්වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඉන්න රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් ලංකාවට ගෙන්නනවා. ගෙන්වුවාම පාරේ ওই දිගේ ඔය මේ සීදුව පහු කරගෙන මේ මීගමු පාරේ හයිවේ එකේ පයින් එයිද? ඈ? ඒ කොළඹට එහෙනම් පයින් ගන්නේ උන්වහන්සේද? උන්වහන්සේට අනිවාර්යෙන් වැඩි නොවදින කාර් එකක් ඉස්සරහේ පිටිපස්සෙන් යන විශාල ගාඩ් එකක් හම්බ වෙනවා. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කියන්නේ මන් නෑ, මම ගාඩ් එක පරිහරණය කරන්නේ නෑ, මම වෙටි වදින්න නැති කාර් වල යන්නේ නෑ, මම යන්නේ පයින් කියලා එහෙම යන්නේ. එහෙම කරන්නේ නෑ. ජේතවනාරාමයට ආරක්ෂාව දීලා තිබිලා තියෙනවා. එළවනාරාමයට දීලා තිබිලා තියෙනවා. ධර්මදේශනා පැවැත්තේ ඒකක් ඒක ස්වභාවයක්. විශාල ජනගහනයක් අද වුණත් රැස් වෙන තැනකට ප්‍රසංගයකට හරි පොලිසිය දෙන එක ස්වභාවයක්. ඒක දෙන්න ඕන. එහෙම දෙනවා. ඉල්ලීමක් කරාම දෙනු, නැත්නම් ඉල්ලීමක් නැතත් ඒ වගේ තැන්වලට සම්බන්ධ වෙනවා. එතන ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් කියලා. ඒක එහෙම තමයි. ඒක බෞද්ධකවාදී ක්‍රමවේදයකින් මේක තෝරගන්නම බැහැ. අත්හරින්න නෙමෙයි කියන්නේ, අල්ලගන්න නෙමෙයි කියන්නේ, වෙන දෙයක් කරන්න නෙමෙයි කියන්නේ. පින් සිද්ද වේ තේරුම් ගන්න වේ කියන්නේ. නොතේරෙන ගතියක් ඇති. ඒ නිසා තමයි තේරුම් ගන්න කියලා කියන්නේ. තේරුම් ගන්න උත්සාහ කරන්න කියන්නේ ඒකයි. නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා කියන්න ඕනේ නෑනේ. වචනයෙන් කියන්න පුළුවන් ප්‍රමාණය අපි පැහැදිලි කරලා දෙනවා. එතනින් එහා ටික තවන් තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න උත්සාහ කරන තැන තමන්ට බොහෝ දේ අවබෝධ වෙවි. තමන්ගේ හිත තුළින් නිදහස් වෙලා යනවා දෘෂ්ටි. ගොඩක් හවස් කාලේ සිදුවෙන සාකච්ඡාවේදී ගොඩක් අය කියන්නේ සාකච්ඡාව තුළදී මට මේ වගේ ප්‍රශ්නයක් තමයි ඇත්ත තමයි තිබිලා තියෙන්නේ, ඒක මගේ හිතෙන් හැලුණා, ඒක දුරු වුණා, ඒක නැති වෙලා ගියා, ඒ වගේ දෙයක් තමයි මට තිබුණේ හාමුදුරනේ, ඒ වගේ ප්‍රශ්නයක් මට තිබ්බේ, ඒක මගේ හිතෙන් හැලුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වගේ සැහැල්ලු. ඒ වගේ දෘෂ්ටියක ඉන්නේ. දැන් මමත් මේ අවබෝධය පහළ කරගන්න කලින් නොයෙකුත් ඒ ධර්ම අනවබෝධයේ තියෙන ලක්ෂණ සියල්ලම ප්‍රකට කරගෙන ගියත් අවසාන හරිය ඒරිලා හිටියා තැනක. අපි කියන්නේ නේද? නතර වෙලා ඒරිලා හිර වෙලා හිටියා. ඉතින් මේකෙන් ගොඩ එන්නම බෑ. තනියෙන් උත්සාහ කරාම බෑ. මේක කල්යාණ මිත්‍රත්වයෙන් උදව්වක් ගන්නම ඕන තැනක්. ඒ කියන්නේ වාහනයක තනියෙන් ගොඩට එන්න බෑ. කවුරු හරි පොඩි තල්ලුවක් දෙන්න ඕන වෙනවා මෙතෙන්ද. එහෙම තැන් තියෙනෝනේ. අපි එරුණාම පොඩි කවුරු හරි තල්ලුවක් දෙන්න ඕන ගොඩට. ඉතින් අපි මට තේරෙන්නේ නැහැ මම බැඳිච්ච ආශ්‍රව ධර්මය මොකන්ද කියලා. දැන් මේ මට පේන්නේ නැති නිසා, දැන් මගේ මූණේ තියෙන දැලි මට පේන්නේ නැති නිසා මම තාව කෙනෙක් ලව බලනවා මගේ ඇහි තියෙන කබ මට පේන්නේ නැති නිසා කවුරු හරි කෙනෙක් කිව්වම අපි නේද පිස්සදා ගන්නවා. ඒ වගේ Tamanට නොපෙනෙන යම් යම් යම් දේවල් තියෙනවා. ඒවා කියලා දුන්නාම සාධාරණ ලෙස යුක්තිසහගත ලෙස Taman බලලා ඒ නිවැරදි කරගන්න උත්සාහ කරනවා. දැන් අපේ මූණේ මොනව හරි පැලැල්ලක් තියෙනවා කියලා කවුරු හරි කියපු ගමන් අපි මොකද කරන්නේ? කන්නඩියක් ළඟට යනවා. එහෙම නැත්නම් කන්නඩියක් නැත්නම් ඉවලෙම Taman ඔන්නක එතන පිස දාගෙන බලනවා. ඒ වාගේ තමන් බලන්න ඕන. එසේ බැලීමෙන් තමයි තමන්ට තමන්ගේ නිවැරදිතාවය ඇති කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මට තිබුණු බාධකයේ තමයි වෙනතුනේ මිනිසෙකු විසින් කළ ඕනෑම කාර්යයක් මටද කළ හැකි කියන විශ්වාසය තිබුණා. වීරිය අධිකයි, අධික වීරයෙන් මේ ධර්මය සොයනවා. වීරිය අධික නිසා වීරිය ආශ්‍රවයක් හැටියට බැඳිලා තියෙනවා. කරුණුකාරණා සියල්ල පැහැදිලි, වීරිය අල්ලගෙන ඉන්නවා. වීරයේ මමයි, වීරයේ තුලින් ධර්මයේ දකින්න පුළුවන්, වීරයේ මගේ ආත්මයයි කියලා මම අල්ලගෙන ඉන්නවා. සමහර අය ඉන්නවා දැනුම, දැනුම මමයි, දැනුම මගේ ආත්මයයි, දැනුම මං කීයටවත් අරින්නේ නැහැ කියලා දැනුමෙම ඉන්නවා. ධර්ම සංකාර අපි දන්න ගොඩාක් අය ඉන්නවා. ස්වාමීන් වහන්සේලා අපිට හම් වෙලා තියෙන ගොඩක් අයට වෙලා තියෙන එක අතාරින්නේ නැහැ මම. මේ ත්‍රිපිටකේම තමයි අපි මේ ආගම් පොතේම තමයි. ආයේ ආගම් පොතෙන් එහා දකින්නේ. ඒ ආගම් පොතේ කියලා තිබුණු ලෝකේ හතරස් කියලා හතරස්. පැතලි කියලා තිබුණු ආයක පැතලි. ආයේ දෙයියෝ කියලා තියෙන ඊට වැඩි දෙයක් නැහැ. එහෙම වෙන්න එපා. ඒගොල්ලන්ට කියන පදපර්මය කියලා. ඉතින් මටත් තිබුණා ඒ වගේ தত্ত্বයක්. මොකද්ද? වීරියම තියෙන වීරෙන් ඕනම දෙයක් ජය ගන්න පුළුවන් කියන විශ්වාසය. වීරෙන් ජය ගන්න බෑ හැම ජයග්‍රහණයක්. වීරිය පමණක් තිබුණට මදි ක්‍රම උපායන් තියෙනවා. සාය තිබුණට පමණක් මදි ක්‍රම උපායන් තියෙනවා. ඉතින් වීරිය පමණක් ග්‍රහණය කරගෙන තියෙන ක්‍රම උපායන් ඔක්කොම පහ වෙලා ගිහිල්ලා සියල්ලම අතුරුදහන් වෙලා, නමුත් වීරිය පමණක් අවසාන ඉතුරු වෙලා. ඉතින් මගේ කල්යාණ මිත්‍රත්වය මට ඉගන්නනවා මගන්ද? ඔබ මේ අවබෝධ කරගැනීමට දරන උත්සාහය වැඩි ඇති කියලා. හැරිලා බලනකොටම ඇත්ත තමයි. තනි කර යකා වෙලා අනිගාර කැලේ පෙරලගෙන හොයනවා කියන්නේ කිසි දෙයක් නැතුව මේ යකා වෙලා මේක හොයනවා. වීරිය සැහැල්ලු කරලා දැන් මේ හොයන එක, ඒ අධික වීරිය අත්හැරලා දැම්මා. ඒ කාරණයත් එක්කම මගේ හිත මන් නිදහස් කරා. ඊට පස්සේ තමයි ජීවිතේ පෙරලෙන්න පටන් ගත්තේ. ඒ සමගම ජීවිතේ පෙරලෙන්න පටන් ගත්තා. පෙරලිලා ඒ මොහොත මේ පෙරලීම සිද්ධ වෙනවා. සම්පූර්ණයෙන් පෙරලුණා. ආයෙ දැන් අල්ලගෙන ඉන්න තැන, රඳවල ඉන්න තැන, පවත්ව ගන්න තැන නැතුව ගියා. ඊළඟ ප්‍රශ්නේ අහන්න කිව්වා. මම කොයි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ? එච්චර. ඊළඟ ප්‍රශ්නේ එදා ඉඳලා අද දක්වාම ප්‍රශ්න නැහැ. අහන්න ප්‍රශ්නයක් නැහැ. පුජ්‍යලත්වයේ අවසාන දෘෂ්ටියේ හෝ රැඳී සිටිනවා. සීල දෘෂ්ටි දැන් 99% දෘෂ්ටි නැති වෙලා අවසාන දෘෂ්ටිය තිබුණත් ඒකේ රැඳී ඉන්න ස්වභාවය තියෙනවා මේ මමත්වයේ. අවසාන දෘෂ්ටිය අත්හරින විට තමයි අශේෂ විරාග නිරෝධෝ කියන මට්ටමේදී නිදහස් වෙන්න පටන් ගන්නෙ. හරියට අර වායු බැලුමක නෝල කපල දැම්මා වගේ තමයි. මොකද වෙන්නේ? අර පොළොවට මෙහෙම බැඳිලා මේක උඩට මතුවෙන්න බලබලා ඉන්නවා. නමුත් මතුවෙන්න බෑ මේ බැඳීම නිසා. ඒ නූල කපල අයින් කරනවත් එක්කම මොකද වෙන්නේ? ඒක අහසේ නිදහස් වෙනවා. ඒහා සමානන නිදහස් වෙනවා. ඊට පස්සේ මෙතන ධර්මය හා බුදුහාමුදුරු කියලා දෙන්නේ නැහැ, එකයි. ධර්මය හා මම කියලා දෙන්නේ නැහැ, එකයි. සෝබාදහම හා මම කියලා දෙන්නේ නැහැ, එකයි. ભેද බින්නව ලෝකේ දකින්න ලෝකයේ ඒකාත්මික ලෝකේ දකින්න පුරුදු වුණා, දැක්කා. ඒ ධර්මයේ දකින්න ඔයත්තන්ට වාසනාව, මාර්ගයේ ධීරිය, ශක්තිය ලැබේවා. කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවන, ඒ ධම්මංගල මුත්තම. හැමදෙනාටම තෙරුවන් සරණයි.